තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. දැන් මම හිතන්නේ මේ පින්වතුන් දානගත විතරයිනේ. ඒ කියන්නේ මේ බොහොම භයානක පැයක් කියන්නේ. ඕගොල්ලෝගේ රාජකාරියත් ලේසි නෑ, මගේ රාජකාරියත් ලේසි නෑ. මාරයා ක්‍රීඩා කරන්න ලෑස්ති වෙන වෙලාව මේ. මොකද මාරයා ක්‍රීඩාව නින්ද. ඒකේ ක්‍රීඩාවට අහුවෙන්නේ නැතිව බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරගන්න ඕනේ. මොකද පින්විතුනේ මාරයාගේ ක්‍රීඩාවට මාරයාගේ ඒකාකාරී ක්‍රීඩාවන් වලට අහුවෙලා තමයි අපි මෙතෙක් කල් සසරේ ආවේ. ඉතින් මේක තවදුරටත් කරගන්න කරගෙන යනවාද මේ විදිහටම, නැත්නම් මේක වෙනසක් කරනවාද කියන එකේ තීරණේ තියෙන්නේ ඔබ අතේ. මට ඒ තීරණය ගන්න පුළුවන් මං වෙනුවෙන් විතරයි. මම ගත්ත තීරණේ ඇයි ඒ තීරණය ගත්තේ? මොකද්ද මම ගත්ත තීරණේ? ඒකට හේතුපාදක වූ කරුණු කාරණා මොනවාද? කිනොන් ඔය ටික මට ඔබට තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් තීරණේ තියෙන කාටද? තම තමන් අතට. මේ වෙලාවේ බොහොම වීරිය වඩන්න ඕන වෙලාව. දැන් තම තමන්ගෙන් අහගන්න තමන්ගේ වයස කීයද කියලා. ඒක තමන්ගේ වයස අනුව තමන් හිතා ගන්න ඕනේ. තමන් වැඩි යුතු වීරිය වයසට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියපු කාරණා තේරුණාද? කොයිතරම්ද වයස, ඒ තරමින් වීරිය වැඩි යුතුයි. මම මෙහෙම කියන්නම්කෝ. මට වයස 30 ලැබුවා විතරයි. මම දරන වීරියත් මදි. තම මේ ජීවරේකුත් ආගෙන. එහෙනම් ඔබේ වයසට අනුකූලව ඔබ විදර්ණ වීරය ඇද්ද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. මම දරන වීරය ඇතිනම් මගේ ගමන මට අද කෙලවර කරගන්න පුළුවන්. නොකා නොබී මේක කරන්න පුළුවන්. තාම ඉතින් ඒ தත්ත්වෙටම ඇවිල්ලා නැහැ. නමුත් එහෙම කියලා අතරලා දාන්නෙත් නැහැ. මාරයට ජය ගන්න නම් දෙන්නේ නැහැ. මම කල්පනා කරලා බින්දුනේ ඔබට මතක් කරලා දෙන්න පොඩ්ඩක්. දැන් ඇත්තටම සමහර ඔබ දන්නවා ඇති, දැන් මෙතන පින්නපාතෙත් වැඩි ස්වාමීන් වහන්සේලා අතර බොහෝ තරුණ පිරිසක් හිටියා. ඔබ දැක්කද ඒක? මේ මම දවස් කීපයක් උඩදී පැවිද්දට ඇතුළු වුණා 19. බොහොම තරුණ පිරිස්. බොහොම තරුණ, තම තමන්ට කියලා රැකී ආරක්ෂාවන් තිබුණ, බොහොම සාර්ථක අධ්‍යාපනයක් ලැබූ, ඒ මෙතෙක් කල ගත කළ ජීවිතවල බොහොම උසස් තැන්වලට, බොහොම සාර්ථක තැන්වලට ගිය කට්ටිය. සමාජ කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, විශේෂයෙන් ඔබ වගේ පිරිසට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔය වයස්වල පිරිසට විශේෂයෙන්. දැන් සමාජට ඔබේ දරුවෝ වුණත් ඇවිල්ලා කියයි, අම්මේ අපිට මට වෙන මේ මෙතෙක් කල ආපු ගමනට වඩා වෙනස් ගමනක් යන්න හිතෙනවා. මටත් මේ ජීවිතේට යන ආසාවක් කියලා තියෙනවා. නැත්නම් ඔබේ දුව ඇවිල්ලා කියයි. එතකොට ඔබට එකපාරට මේක පොඩි තැතිගැන්මක්, පොඩි නියම් මොකද්ද එකක් වගේ හිතට එන්න පුළුවන්. එකපාරට බෑ කියන්නත් බෑනේ ඉතින්. ජීවිත කාලයක් තිස්සේ සිල් ගත්තා, බණ දහම ඇහැව්වා, පන්සල ඇසුරු නිසුරු කරගෙනම ජීවත් වුණේ. එහෙම නෙමෙයිද? එක පොයක් අරින්න නැතුව සිල් ගත්තේ නැද්ද? ගිය අවුරුදු ගණනාවක් තිස්සේම. දැන් මෙතන ඉන්න සමහර පිරිස ඇති 4 පොයෙම සිල් ගන්න. ඉතින් එහෙම පිරිසක් කෙනෙක් ඇවිල්ලා කිව්වොත්, ඔබේ දුව හරි පුතා හරි ඇවිල්ලා කිව්වොත් මට පැවිදි වෙන්න ඕන කියලා, ඒකද එකපාරටම බෑ කියන්න බෑනේ ඒක නේද? ඇයිද දැන් පින්කම් කළා, සිල් අරගෙන ඔක්කොම කරලා ඉවරලා මොකද ප්‍රාර්ථනා කරන්නේ? නිවන. ඉතින් එහෙනම් නිවන පැත්තට යන්න උත්සාහ කරන කෙනෙක් එපා කියන්න බෑ. එහෙම නේද? හරි. නමුත් ඉතින් පොඩි කොනක තියෙනවා, පොඩි නිකන් චකිතයක් වගේ දෙයක්. ඒක නිකන් වචන වලට දාගන්න බෑ වගේ ටිකක්. අමෙ ප්‍රසිද්ධිය දාන්න. ප්‍රසිද්ධිය පත්‍රේ දාන්න බෑ නේ. මම එහෙනම් මෙහෙම දෙයක් කරන්න. මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න මගේ අත්දැකීම. දැන් බලන්න මම බන කියන්නේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මගේ කතාව ඔයගොල්ලන්ට කියන්න. ඒ කතාවෙන් පාඩමක් ගන්න පුළුවන් නම් අපි ගමු. හැබැයි තින් කතාවක් ගන්න බැරි පාඩමක් කියනවා නම් ඉතින් මම මෙතනට ඇවිල්ලා කියන්නේ වල්පල්. සම්ප්‍රප්‍රලාප. එහෙම කියන්න බෑනේ. එහෙම වුණොත් මම ශාස්ත්‍ර රෝගියෙක් වෙනවා. උන්වහන්සේ එපා කියපු දෙයක් කරන්න කියලා. හරි. පින්වතුනි මගේ මේ ගමන ආරම්භ වුණේ මීට අවුරුදු 10කට 15කට විතර උඩදී. ඒ ආරම්භ වුණේ යන තැන දැකලා යන්න පටන් ගත්ත ගමනක් නෙමෙයි හැබැයි. දහම් පාසල් ගියා. මම මේ මාතුරුන්ට ඊයේ කියලා කිව්වා මේ අපි පොඩි සාකච්ඡාවක් කරන වෙලාවක මම දහම් පාසල් සිංහලිනුත් ඉගෙන ගත්තා ඉංග්‍රීසිනුත් දහම් පාසල් ගියා. ඒ ඉංග්‍රීසි ඉගෙන ගත්තාම මොකද ස්පෙෂල් එකක් ඇති නේද? මොකද අමුතු දෙයක් ඇති මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තාම අනේ නෑ. අර සිංහලෙන් තියෙන ටිකවත් නෑ ඒක. පින්වතුනි ප්‍රශ්නේ මේකයි. දැන් අපි කාලයක් තිස්සේ පිටරටක ඉඳලා වාසය කරලා මෙහෙ ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ රටවල් වල අපි උත්සාහ කරනවා මේ අපේ තරුණ දරුවන්ට මේ මේ ශාස්ත්‍රඥ වහන්සේගේ පණිවිඩය දෙන්න. ඒ කිව්වේ දැන් ඔබ මේ ධර්මය අහලා ඇතිනේ සෑහෙන කාලයක ඉඳන්. මේ ධර්මය ඔබයි කියන මේ වැඩසටහන යටතේ තේමාව යටතේ වැඩසටහන අපි මේ තේමාව යටතේ තේමාව කියන්නේ වෙන මේක මේ අමුතු වැඩ ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ධර්මය ඔබයි. ඉතින් එච්චරයි තියෙන්නේ. මේ ඊට වඩා දෙයක් නැහැනේ. නිවන් දකින්න මොනවද උනේ? ධර්මය ඔබයි. ඉතින් මොන ධර්මය ඇහුවත් නිවන් දකින්න. නිවන් දකින්න නම් කවුරු හරි කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් එතන ධර්මය ඔබයි තමයි. ඉතින් දැන් ඔය නිවන් දැකීමේ අවශ්‍යතාවය, නිවන් දැකීමේ වැදගත්කම, නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ කියන ඔය කාරණාව අපේ ඒ රටවල ඉන්න සිංහල අම්මල තාත්තලාට තේරෙනවා. නමුත් ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පින්වතුනි ඒගොල්ලෝ දරුවෝ ඉන්නේ. සමහර දරුවෝ ඉපදිලා ඉන්නේ තේ රටවල ළමයි. පොඩි කාලේ නම් මේ හැදිලා වැඩිලා සිංහලෙන් වැඩි කතා බහ කරගන්න බෑ කියන දේත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරා ඉංග්‍රීසියෙන් මේ ධර්ම දේශනා කරන්න. දැන් දිගටම මේක කරගෙන යනවා හැකි හැකි විදිහට. ওই පුල් පුලුවන් විදිහට වචන දෙක තුනක් ගැට ගහගෙන ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් අපිට මේ ධර්මයේ දුන්නා නම් අපි තවත් කෙනෙක්ට දෙන එක අපේ වගකීමනේ මහත්තයෝ. අපේ යුතුයකම් වගකීමකට වඩා අපේ යුතුයකම්. දෙමාපිය බලා ගන්න එක වගකීමක්ද යුතුයකම්ද? යුතුයකම්. අන්න ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ මට යම් දායාදයක් දුන්නා නම් ඒ දායාදය තව කෙනෙක්ට දෙන එක මගේ යුතුයකම්. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය වචන සිංහලෙන් හෝ පාලියෙන් හෝ තියෙන වචන තවත් භාෂාවකට පෙරලන්න ගියාම ඒකේ ගම්ම්‍ය වෙන අදහස දෙන්න බොහෝම අසීමයි. සමහරවිට එක දේශනාවක් මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ එක දේශනාව විනාඩි අපි තුන් පැය තුනක දේශනාවක් කාලා ඒකෙන් පැයක කොටසක් අරගෙන ඒක පැය හයක් විතර දේශනා කරන්න ඕනේ ඉංග්‍රීසියෙන් අර එන අදහස දෙන්න. දැන් ඔයගොල්ලෝ හිතනවා මොකද ඕකට ඕගොල්ලෝ ඉතින් මේ මම මේ කියන කොටසෙන් තියෙන ප්‍රයෝජනේ. එහෙනම් අහගන්නකො. පින්වතුනි ඔබ අහලා තියෙනවා ශ්‍රණ සම්පත්තිය කියලා දෙයක්. මොකද්ද ශ්‍රණ සම්පත්තිය කියන්නේ? ශ්‍රණ සම්පත්තිය කියන්නේ සෝතාපන්න අංග වලින් එකක්. කෙනෙක්ට සෝතාපන්න වෙන්න අවශ්‍ය අංග වලින් එකක් තමයි ශ්‍රණ සම්පත්තිය කියන්නේ. ඔය ශ්‍රණ සම්පත්තිය කියන්නේ නිකන් මේ අමුතු මැජික් එකක් නෙමෙයි. ශ්‍රණ සම්පත්තිය කියන්නේ අනිකුත් කාරණා පූර්ණ වූ විට පූර්ණ වූ තැන තමන් තුළ යම් කිසි ගුණයක් පිහිටිය යුතුද? ඒ ගුණේ මොන වගේ ගුණයක්? සිංහල තේරෙනවා. මෙතන සිංහල තේරෙන්නේ නැති කවුරුත් නැහැ. ඒ ආభాෂය තියෙනවා. බුදුදහමේ ආభాෂය. දැන් ඒකට කතෝලික වුණත් කමක් නැහැ. මේ බුද්ධ ධර්මය කියන්නේ ආගමක් නෙමෙයි, දර්ශනයක්. භවය උතුරුලා දමන දර්ශනයක්. ඒක මුස්ලිම් මනුස්සයෙක්ට කරන්න බැරිද? කතෝලික මනුස්සයෙක්ට කරන්න බැරිද? පුළුවන්. ඇයි? අද්දේයනේ කතෝලික මනුස්සයෙක් විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේගේ කැමැත්තටමයි සියලු දේ වෙන්නේ කියලා. එහෙනම් එයා තේරුම් ගත යුතුයි නේද? ආනේ මගේ කැමැත්තට එහෙනම් නෙමෙයි මේ දේ වෙන්නේ කියලා. එහෙනම් අනාතයි නේද? ඇයි මගේ කැමැත්තට නෙමෙයි මේ දේ වෙන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්තටනේ. එහෙනම් තවදුරටත් දෙවියන් වහන්සේ අනුව මම මගේ ජීවිතේ ගත කරනවාද? හැර හොල්මනක් නැතුව. එහෙම නැත්නම් මේක මේ ගමනින් කෙලවර කරනවා. ඔන්න ඕකයි ගන්න තීරණය. කතෝලික වුණත් එකයි මුස්ලිම් වුණත් එකයි. ඒ කොහොමද? ඕගොල්ලෝ මේ ශ්‍රණ සම්පත්තියේ වැදගත්කම මම මේ පෙන්වලා දෙන්න හදන්නේ. දැන් ගොඩක් විට පිළිසෙට හිතනවා අපිත් නිවන් දකින්න තමයි මේ උත්සාහ කරන්නේ. හැබැයි හේතු වාසනාව නැහැනේ. පින් කළා මදිනේ. පින් වදිනේ ඔතනින් තරම් මේ පිරිස ලිස්සලා යන හදන තැනක් මම මෙතෙක් නම් දැකලා නැහැ අපේ බෞද්ධ පිරිසට. අර ගහන් මේ මොකද්ද? ගහන්න බැරි කොට ඇදයි කියලා කියන්නේ මොකද්ද? නෑ නටන්න බැරි කොට පොළොව ඇදයි. නටන්න බැරි කොට පොළොව ඇදයි වගේ අනේ අපිට ඉතින් මේ බෑනේ ඉතින් උත්සාහ කරනවා බෑනේ හේතු වාසනාව මතිය. කරගත්ත පින් ටික මතිය. මම මේ ඔයගොල්ලන්ට අද පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ ඔය කියන ඔය ලිස්සල යන්න පාවිච්චි කරන හැල්ල අදින් නවත්තන්න ඕනේ. මම පෙන්නලා දෙන්නම් ඇයි කියලා. මොකද පින්වතුනේ දැන් මම ඒ අපි හිටපු රටවල් වල ඉන්න දරුවෝ ඒ සමහර දරුවෝ අපිත් එක්කම ලංකාවට ඇවිල්ලා මේ ආරාමයේම තැන්පත් වෙලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ඇතිව උන්වහන්සේලාට පින් සිද්ධ වෙන තැන්පත් වෙලා පුළු පුළුවන් විදිහට හැකි විදිහට අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් එක්ක සිංහලෙන් ධර්මයේ කතා කර කර ඒගොල්ලෝ වචන 10ක් කිව්වොත් එක වචනයක් ඇති සිංහල. නමුත් අහන් ඉඳලා උත්සාහ කරනවා තේරුම් ගන්න. මොකටද මේ? නිවන් දකින්න තියෙන ඇම්මට නිවන් දැක ගන්න තියෙන රුදාවට නිවන් දැක ගන්න තියෙන කැසිල්ලට දැන් ඔබට සිංහලත් තේරෙනවා. හරි, තව කාරණාවක් ගමුකෝ. ඔය අතර ඉන්න පින්වතුනි බෞද්ධ නොවන ළමයි, කතෝලික ළමයි. ඒ ළමයින්ටත් මේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය පැහැදිලි කරලා දුන්නහම මේක මේ ආගමක් සම්බන්ධ දෙයක් නෙමෙයි කියලා. මෙච්චරයි අහන්නේ. අපි මේ මේ මේක හරිම සරලයි පින්වතුනි. මේ ශාස්ත්‍රඥ වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට කරගන්න කියපු ටික හරිම සරලයි. අපි සියලු දෙනා සම්මා සම්බුදු වෙන්න ඕනේ නැහැ. අනාවරණ ඥානය අපිට අවශ්‍ය නැහැ. සර්වඥතා ඥානය අපිට අවශ්‍ය නැහැ. අපිට හරි පොඩි දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒක තමන්ගේ අත්දැකීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපේ අන්‍යාගමික ළමයින්ට ඔය ටික බොහොම සරලව තේරුම් ගන්නලා දුන්නා මේගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. කල්පනාකාරී වෙන්න මාර්යා සෙල්ලම් කරනවා. හිටගෙන හරි කමක් නැහැ මේ ටික අහගන්න. නිින්ද යගෙන එනවනේ. ඒක මේ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක් කියලා හිතන්න එපා. ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේටම ශාස්ත්‍රුන් වහන්සේට ඔබට කරන්න පුළුවන් ලොකුම ගෞරවය මොකද්ද? උන්වහන්සේ මුළු ජීවිතේම කැප කළා ඔබට දුන් මේ දායාදයෙන් ප්‍රයෝජනයක් ගන්න එක නෙමෙයි. දවසක් මම අපේ අම්මත් එක්ක පොඩි කතාවක් කළා. දැන් අපේ අම්මටත් දැන් මේක පැහැදිලි කරලා දෙන්න එපැයි. අම්මේ මේකයි මම ගත්ත තීරණේ. දැන් එකපාරට නිකන් ආයෙනම් ඩටාබයි කියලා යන්න බෑනේ. මොනවා වුණත් ඩාඩිය මහන්සියෙන් මාව හදා ගියාගත අම්මනේ. ඉතින් මම අම්මයි කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් කියන්නේ. අම්මේ. අම්මයි අප්පච්චි. මම කියන්නේ අප්පච්චි කියලා. අපේ අම්මයි අප්පච්චි මුළු ජීවිතයම ගත කරා දරුවෝ වෙනුවෙන් හම්බ කරන්න. අපිට උගන්වන්න කන්න දෙන්න රස්සාවල් හොයලා දෙන්න. ඉතින් මං කිව්වා ඔය ටිකට මම උපමාවක් දීලා මං අම්මා ගේව අම්මේ. අම්මා හිතන්න අම්මලා මුළු ජීවිතේම ගත කළා මොකක් හරි යම් කිසි සේසතක් උපයා ගන්න. යම් ධනයක් රැස් කර ගන්න. ඒ උපයා හදා ගන්න ධනය අම්මලා මැරෙන්න මොහොතකට කලින් කියනවා හුදෙන් මේවරයි. මේ තියෙන්නේ අපි දෙන්නම නොකා නොබි දාඩියෙන් මහන්සියෙන් දුක් ගැහැට විඳලා හම්බ කරගත්ත දේ. මෙතන සෑහෙන මුදලක් තියෙනවා. රෝම ප්‍රවේශමෙන් පරිහරණය කරොත් පුතාට ගොඩාක් දුර යන්න පුළුවන් මේක කියලා ඔන්න ඔය සේසත මට දෙනවා. මම මේ අම්මත් එක කරන කතාව. හරි, මං කිව්වා අම්මේ. ඊට පස්සේ අම්මා හිතන්න මම ඔය සේසත අරන් ගිහිල්ලා, ඔය දුන්න මට ධනෙ අරන් ගිහිල්ලා, ඔය දුන්න දෑවැද්ද දායාදේ අරන් ගිහිල්ලා මට හිතන විදිහට මම වියදම් කරනවා. අර කිව්වාගේ පරිස්සමෙන් වියදම් කරනව නෙමෙයි. සූදු කැලින් යනවා, යාළුවොත් එක්ක කාලා බීලා නාස්ති කරගන්නවා, ක්‍රීඩාවට ඔය නොයෙක් නොයෙක් දේවල් වලට ගිහිල්ලා සල්ලි නැති නාස්ති කරගන්නවා. ඕක අම්මට ආරංචි වුණා. නැත්තම් අම්මට තමන්ගේ දැස් දෙකින්ම දැක ගන්න ලැබුණා. අම්මට මොන වගේ අදහසක් දෙන්නේ? හරි, ඔබට වුණා නම් ඔබේ දරුවෝ එහෙම කරන්න ඔබට මොන වගේ අදහසක් දෙන්නේ? කලකිරීමක් ඇති වෙනව නේද? වැඩක් නැහැ කියලා හිතනව නේද? නිකන් තමන්ව නිකන් අඹරලා මිරිකලා අතහැරලා දැම්ම වගේ හිතනව නේද? සේරම අසාර්ථකයි කියලා හිතනවා. එහෙනම් පින්වතුනි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබට දුන්නේ දායාදයක් නෙමෙයිද? ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ දායාදේ ඔබට දෙන්න කොයි තරම්නම් දුකක් වින්දද? අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවක් කියන්නේ ලේසි පහසු වැඩක්ද? අපිට මේ තුන් වෙල කන්න බැරිද? නොකා ඉන්න බැරිද? උන්වහන්සේ අවසාන කාලේ ඒ අවුරුදු දුෂ්කර ක්‍රියාව කරන කාලේ ඒ අවසාන කාලේ එනකොට කොහොමද කිව්වේ? උන්වහන්සේව දැකපු ඒ බෝධිසත්වයන් වහන්සේව දැකපු පිරිස් කිව්වේ, ඉස්සරහා බඩ අතගාද්දි පිට අහුවෙලා, පිට අතගාද්දි ඉස්සරහා බඩ අහුවෙලා. ඔබ දැකලා තියෙනවනේ අර හදලා තියෙන ස්තූප එහෙම පිළිම එක වී ඇටයක් වළඳලා උන්වහන්සේ දවසක් ගත කරේ. හරි, ඒක පැත්තකින් තියන්නකෝ. දීපංකර පාදමූලයේ උන්වහන්සේට අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා තිබ්බා කියලා ඔබ දන්නව නේද? ඒකත් එපා. ඇයි? මට මුළු ලෝකයක්ම ගොඩ දාලා තමයි නිවන් දැක ගන්න ඕනේ කියලා උන්වහන්සේ ගත්ත අදිෂ්ඨානයෙන් ඉඳන් නේද අපිට අද මේ ශාසනය ලැබිලා තියෙන්නේ? එහෙනම් පින්වතුනි, මගේ අම්මයි තාත්තයි මට දුන්න දායාද ලොකු? මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට දුන්න දායාද ලොකු? එහෙනම් එහෙම ලැබුණු දායාදේ මගේ අම්මයි තාත්තයි මට දුන්න දායාදේ මම ප්‍රවේශමෙන් පරිහරණය කරනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ මට අච්චර දුකක් විඳලා දුන්න දායාදේ කොයි වගේ නම් මම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුද? හැබැයි මේක ශාස්ත්‍රුන් වහන්සේ අපිට දෙන දායාදේ පරිහරණය කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට දාලා ඒක පරිහරණය කරන්නේ. ඒක එදිනදා ජීවිතේ ප්‍රයෝජනෙට අරගෙන දෙමාපියෝ අපිට දෙන දායාදයක් මුදලක් හදලක් අපි පැත්තකින් දීලා වහලා තියලා ඒක බොහොම පොඩ පොඩ පාවිච්චි කරොත් තමයි ඒකේ වටිනාකම තියෙනවා කියන්නේ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ දායාද ඊට හාස්පසින්ම වෙනස්. පොඩ පොඩ පාවිච්චි කරන එක නෙමෙයි උන්වහන්සේගේ දායාද නිවැරදිව පාවිච්චි කරනවා කියන්නේ. තොග තොග පිටින් ගන්න ඕනේ. හොණ්ඩර හොණ්ඩර පිටින් ගන්න ඕනේ. ඒ දහමේ කිමි දෙන්න ඕනේ. ඒ දාම වැළඳ ගන්න ඕනේ. ඒ දහමින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න ඕනේ. ඉතින් මම අම්මගෙන් ඇහුවේ, අම්මේ මම එහෙම කරා නම් අපේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ওই තරම් දායාදයක් මට දුන්නා. අම්මා ওই දුන්න දායාදේ මම ප්‍රවේශමෙන් පරිහරණය කරේ නැත්නම් අම්ම රෝය දැන් ඔබ කියපු වගේම අදහස් තමයි අම්මා කිව්වේ. තව කිරෙම එපා වෙනවා. මොකටද මම මේ ටික කරේ? මූට වඩා හොඳයි බල්ලෙක්ට බත් ටිකක් දුන්නා නම් කියලා. එහෙනම් මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දුන්න දායාදේ මම ප්‍රයෝජනෙට ගත්තේ නැත්තම් මම ශාස්ත්‍ර ද්‍රෝහියෙක් නේ. දැන් මම මේ කියන්න හදන උත්සාහ කරන පින්වතුනි, අපේ පින්වතුන් බොහෝ දෙනෙක් විශේෂයෙන් ජීවිතේ පහු කාලයට එනකොට නොඑක් නොඑක් පැතිකඩවල ඔස්සේ ගිහිල්ලා මේ නිවන් දකින්න උත්සාහ කරලා අනේ අසාර්ථක වුණා කියලා හැඟීමකට ඇවිල්ලා කියනවා මේක කරගන්න බැරි හේතු වාසනාව නැති හින්දා කියලා. අපිට පින නැති හින්දා කියලා. හේතු සම්පූර්ණ වෙනකොට ප්‍රතිඵලය ලැබෙනවා. ඒක නම් 100%ක් හරියි. හැබැයි පින්වතුනි මේක මේ පෙර අත්බැවෙන් අරන් එන දෙයක් කියලා අපි හිතාගත්තොත් අන්න එතන අප පරදිනවා. ඔබ දැකලා නැද්ද ওই ක්‍රීඩා වල ඇතලටික්ස් කියලා කියන්නේ ඔලිම්පික් දැකලා තියෙනවද ටීවී? ওই රටවල් කීපයක් එකතු වෙලා පුළුල් අන්තර්ජාතික මට්ටමේ තරඟ කරන්නේ ඔලිම්පික්. ඕකේ ඔබ දැකලා තියෙනවා පැරාලිම්පික්ස් කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ පැරලයිස් වෙච්ච කට්ටිය. එහෙම නැත්නම් තමන්ගේ පැරලයිස් වලට වඩා තමන්ගේ මොකක් හරි අංගයක් එක්ක අතක් පයක් නැති පිරිස තරඟ වදිනවා. දැන් ඒගොල්ලන්ටත් කියන්න බලන්න, ආනේ ඉතින් මට කකුලක් නැහැනේ, ඉතින් මම කොහොමද කරන්නේ? මට අතක් නැහැනේ, ඉතින් මම කොහොමද කරන්නේ? නැත්නම් මම කොහොමද එල්ල විසි කරන්නේ? මම කොහොමද අරග කරන්නේ? මම කොහොමද මේ කරන්නේ? පින්වතුනි, ඔය පරාජිත මානසිකත්වයෙන් අපිට ඉස්සරහට යන්න බෑ. මේ බුද්ධ ශාසනය කියන්නේ වීරයෝන්ගේ ශාසනයක්. සල්ලි දින එක ශාසනයක් නෙමෙයි. මහා වීරයෝන්ගේ ශාසනය. ඔබ අහලා තියෙන රහතන් වහන්සේලාගේ ජීවිත කතා, කීවලා තියෙන රහතන් වහන්සේලාගේ ජීවිත කතා, පින්වතුනි, ඒ රහතන් වහන්සේලා තමන්ගේ ජීවිත ගත කරපු හැටි ගැන ඇහැව්වම ඇස් වලට කඳුළු වෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොයි තරමකින් දූතාංග දරාගෙන තමන්ගේ ජීවිතේ ගත කරාද? මොකද තමන්ට වැඩක් කරගන්නද? නෑ, උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන හිටියේ. අපිට ආදර්ශයක් උන්වහන්සේ පිට කෙලින් කරගෙන මිසක් ඇල කරගෙන නිදාගන්නේ නැහැ. මොකටද? උන්වහන්සේ වැඩේ කරගෙන ඉවරයි. මේ අපිට ආදර්ශයක් දෙයි. ඔබටයි මටයි හිතට ගන්න මම අද අදිෂ්ඨානයක් ගන්නවා. මම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නකම් ඇලවෙන්නේ නැහැ. මම නිදාගන්නේ කොන්ද කෙලින් තියාගෙන. එතකොට මොනද දැන් නිින්දයාගෙන ඉඳි පොඩ්ඩක් ඇල වුණා නම් හොඳා. තාම රාත්තුන් නැහැනේ. නැහැ, එහෙනම් හිටහන් කෙලින්. ඕ අපිට දුන්නේ පින්විතුනේ අපේ වීරිය වඩා ගන්න. පින්විතුර විතර ඔය ජන සම්පත්තිය කියලා කියන්නේ ඔබට සිංහල තේරෙනවා නම්, ඔබට බුද්ධ ආගමේ ආభాෂය ලැබිලා තියෙනවා නම්, ඔබේ දෙමව්පියෝ ඔබව උනන්දු කරලා තියෙනවා නම් මේ බණ දහමේ හැසිරෙන්න, මේ මාර්ගේ වඩා ගන්න. ඒ වගේම ඔබටත් හේතු වාසනා ඇවිල්ලා ඔබ මෙතනට දැන් මේ ධර්මය ඇහෙනවනේ තියෙන්නේ. කොයි තරම්නම් මිනිස්සු ඉන්නවද සිංහල තේරෙන නමුත් මේ ධර්මය ඇහෙන්නේ නැති? එහෙම නැත්නම් මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැති? අන්න හේතු වාසනා නැති කට්ටිය. කොයි තරම්නම් මිනිස්සු ඉන්නවද කන් ඇහෙන්නේ නැති? ඔබට තාම කන් ඇහෙනවනේ. ඒක මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔබ බෞද්ධ පරිසරයක හැදිලා වැඩිලා ඒ බෞද්ධ ආభాෂය ලැබලා පොඩි කාලේ ඉඳන්ම ඔබ යොමු කරේ මේ පැත්තට එන්න, මේ ධර්මයේ පෝෂණය ලබන්න. ඒ හිඳ නෙමෙයිද අද ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ? අපි මේ සංසාරේ ආපු දුර ගැන කල්පනා කරලා බැලුවොත් පින්වතුනි, මේ මනුසත් භවයේ මේ ජීවිතේ මනුසත් භවයේ කියන කාලය ඇහි පිල්ලමක් තරම් කෙටි කාලයක්. ඒ කියන්නේ ඇහි පිල්ලමක් ගන්න තරම් කෙටි කාලයකට කාලයක් ඇතුළත ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකිනුත් යම් වයසක් යනවා 6-4 තේරෙන වයස වෙනකම්. භාෂාව තේරෙනකම් කරගන්න බෑනේ. ත්‍රිපිටකයේ අඩුම වයසෙන් සෝතාපන්න හෝ වෙලා තියෙනවා කියලා සාක්ෂි තියෙන්නේ අවුරුදු 7. දෙවෙනි 7 ඇතුළේ මැරුවොත් එහෙම ඉවරයි. දැන් සමහර පිරිස් වලට අවුරුදු 20 30 40 50 නැත්නම් 60 70 සමහර කට්ටියට 80 විතර වෙනකම් මේ ධර්මයේ කන ගැටෙන්නේ නැහැ. කොයිතරම් බණ ඇහුවත් වැඩක් නැහැ පින්වතුනි, නිවන් දකින්න බණක් ඇහෙන්නේ නැත්තම්. නැත්තම් මොකටද දිව්‍ය ලෝක යන්න නේද ඉතුරු ටිකෙන්? දැන් ඔබ කලින් දිව්‍ය ලෝකෙ ගියේ නැද්ද? දිව්‍ය ලෝකෙ මීට කලින් ග්‍රවුන් ගැහුවේ නැද්ද? නමුත් අදත් මනුස්ස ලෝකෙ යනවා. අදත් වයසට යනවා. අදත් ලෙඩ වෙනවා. දැන් මෙතන කොන්ද හේතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් කී දෙනාද ඉන්නේ? දැන් කොන්ද හේතු කරන් ඉන්න කට්ටිය ඔයගොල්ලෝ කිව්වද නෑ ඔක්කොම මැදරෙන්න කොන්ද හේතු කරන් නැතු වෙන්න කියලා පුළුවන් ද හැමෝටම? මම මේ සමච්චරෙල් ලක් කරනවා. මටත් ඔය ටික එනවා. මටත් ඔය ටිකම එනවා. මටත් බණපදයක් අහද්දි නින්දයගෙන එන තත්ත්වයක් එනවා දවස. ඊට කලින් මේක කරගන්න තමයි මේ ගත්ත උත්සාහය. ඉතින් ඒ නිසා පින්වත මේ හේතු වාසනා තමන්ට නෑ කියලා කියාගන්න එපා. එන් තමන් අදහිතේ මතුනම අනිත් උනුත් කියන්නේ මොකද? ආ ඕනේ තින්නේ නැතුව. එහෙනම් ඒක අල්ලලා දාමු ඊළඟ පාර බලමු. එතකොට අදහිතේමත් වෙනවා. අපිට බැරි මර ගාතේ කෙනෙක් යම් දෙයක් කරන්න උත්සාහ දරනකොට අපේ හිතට ශක්තියක් එනෝනේ දෙක දැකලා. සමහර අය ඔය ඉග්නොයි ටීවී එක යන වැඩසටහන සමහර පෙන්නන්නේ මේ සමහර දරුවෝ නැත්නම් සමහර අම්මලා තාත්තලා හරියට රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් හරි හම්බ කරගෙන තමන්ගේ දරුවන්ට කන්න බොන දෙනවා. ඒගොල්ලෝ දම් කුඩ හරි එහෙම නැතුව ඉඳුල් ටික හරි කාලා බීලා ඉඳලා. එතකොට අපේ ඇස්වලට පොඩි කඳුලක් එනවනේ මේ අවස්ථාවල. ඇයි ඒ වීරය දැකලා නේද අපේ ඇස්වලට මේ කඳුලක් එන්නේ? මොන තරම් වීරයක්ද මේ තියෙන්නේ කියලා. කොළඹ තට්ටු හතේ ගෙදරක ඉඳගෙන මනුස්සෙක් ওই ටිකම කරොත් අපිට එහෙම දෙයක් හදන්නේනවද? නෑ. ඉතින් ඔබ තුලේ වීරය ඇති කරගන්න. වීරයේ මදකමයි මෙතන තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මම පෙන්නලා දෙන්නම් ඒක. මොකද දැන් මම කියනවට විශ්වාස කරන්න එපා මේ කියන කිසිම දෙයක්. මම පෙන්නලා දෙන්නම්. ඇයි මම එහෙම කියන්නේ කියලා. සමහරට මේක ඊයේ අපේ සාකච්ඡාවට සහභාගී වෙච්ච පිරිසට මේ ටික කලින් අහලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. වරදක් නෑනේ නේ. හොඳ දෙයක් ආයෙ පාරක් ඇහුවොත්. පින්වතුනි, ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන සෝතාපන්න වෙන්න අංග පහක් ගැන. අහලා තියෙනවද? මොනවද අංග පහ? කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධම්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම්ම ප්‍රතිපදාව, ක්ෂණ සම්පත්තිය. දැන් මේ ක්ෂණ සම්පත්තිය අපි පටන් ගත්තේ. කමක් නැහැ. මොකද උදේ තමයි ගොඩක් කට්ටිය නවතින්නේ. ආ ඉතින් දැන් මොකද මම කලින් ඒවට ගේම් පටන් අරගෙන විස්තර කරගෙන ඉස්සරගෙන යනකොට නමුත් හිතේ තියෙන්නේ ඔය කොච්චර කිව්වත් අන්තිමේදී අපි පරාදයිනේ. ක්ෂණ සම්පත්තිය නැහැනේ. ඉතින් කලින් ඒවා තේරුම් ගන්න වැඩක් නැහැනේ. ඒකම ක්ෂණ සම්පත්තියෙන් පටන් ගත්තේ. පින්වතුනි, ඔය ක්ෂණ සම්පත්තිය කියන එකේ හරි තේරුම මෙන්න මේකයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් ඔබ මේ ඔබේ කටයුතු කරගත්තේ නැත්නම් ආයෙ පාරක් මේ අවස්ථාව ලැබෙයි කියලා නම් හිතන්න එපා. මම නම් හිතන්නේ. ඔබ හිතනවද දන්නේ නැහැ. මම නම් හිතන්නේ. මේ ජීවරේ දාගත්තා. මේකෙන් මම කරගත්තේ නැත්නම් that's it. තව එකක් නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලෙද වැඩි නැති කාලෙද වැඩි? නැති කාලෙ. එහෙනම් පින්වතුනි, ඔය ෂණ සම්පත්තිය කියන්නේ මේ සසරේදී අපි ආපු ගමනේදී බුදු කෙනෙක්ගේ දහම අපිට ලැබිලා තියෙන මේ ෂණයක්. ඇස් පිල්ලම් ගහන තරම් ෂණයක්. අකුණු සැරයක් ගහන තරම් ෂණයක්. ඒ ෂණය දැන් අපිට ලැබිලා නැද්ද? මේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් මේ කතා කරන්නේ. ඉතින් හත් දෙයියනේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ෂණ සම්පත්තිය නැහැ කියලා නම් කියන්න එපා. වාසනාව නැහැ කියලා කියන්න එපා. වීරිය නැහැ කියලා කියන්නේ. මට වීරිය නැහැනේ. ආ. ඒක ඇත්ත. නැත්තම් බොරු කියන්නේ. අපරාධ ඒක කියලා තව අකුසලයකුත් කරගන්න බොරු කියලා. හරි. මම ඉතුරු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මේ පැහැදිලි කරලා දෙන්න එකම හේතුව මෙන්න මේකයි. මෙතන ඉන්න පිරිසර දැන් අද දේශනා තව කීයක් තිබ්බද දැන්ට? මේ දෙවෙනි දේශනාව. මේ දෙවෙනි දේශනාවන් හරි. මම දැන් තව එකක් හෝ දෙකක් තියෙයි. වෙලාවන්. ඒ දේශනා මේ එක දේශනාවක පින්වතුනි ඔබට දේශනා කරන එකම හේතුව දේශකයන් වහන්සේලා ඔබට නිවන් දකින්න හේතු වාසනා සකස් කරලා දෙන්න. මිසක් ඕගොල්ලෝ දිව්‍ය ලෝකේ යවන්න නම් නෙමෙයි. දිව්‍ය ලෝකේ යයි. ඒක වෙනම වැඩක්. නමුත් අපි ටාගට් කරන්නේ නිවන. මග නැවතිලා දිව්‍ය ලෝකෙන් වැටුනොත් ප්‍රශ්නයක් නැහැ නේද? නිවනනේ ටාගට් කරේ. දැන් දරුවෝ එක්සෑම් කරද්දී අපි තුම A-level paper එක කරද්දී අම්මලා ගෙදරින් දරුවෝ එවද්දි මොකද කියන්නේ? පුතේ ගිහිල්ලා A-එකක් අරන් වරින් කියලාද නැත්නම් C-එකක් වගේ දාන් වරින් කියලාද? හොඳටම දන්නවා මූට නම් A-එකක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මේ වැඩ කරගත්ත විදිහ. හැබැයි කියන්නේ මොකද? ගිහිල්ලා A-එකක් අරන් වරින් කියලා නේද මේ ඔළුවට ආශිර්වාද කරලා යවන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි අපි නිවන අරමුණු කරගම් පින්වතුනි. නිවන අරමුණු කරගත්තාම සතර පාය පැත්තට නෙමෙයි නිවන තියෙන්නේ. සතර පාය මේ පැත්තට නා නිවන අර පැත්තට. එන අර පැත්තට එක අඩියක් හරි තියෙනවා නම් අඩුම තරමේ සතර පායෙන් අහකට නේ අඩිය තියලා තියෙන්නේ. එහෙනම් වරදින්න හේතුවක් නැහැ. හරි. දැන් මම මේ පැහැදිලි කරන්නේ මේ කරුණ ටික ඔබ තේරුම් ගත්තොත්. මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන කරුණ ටික තේරුම් ගත්තොත් අන්න ඒ වෙලාවට ඔබ තේරුම් ගනි දෙයි හාමුදුරනේ මේ කරුණ ඔක්කොම දැන් තියෙනවනේ මංගා. මේ කියන කරුණ කාරණා සියල්ලම මංගා මේ මොහොතේ තියෙනවානේ. එහෙනම් මට අද සෝතාපන්න වෙන්න බැරිද? ඒ තීරණේ ඔබ ගන්න තවට ඒකේ. දැන් තව දේශනාවක් තියෙනවානේ. ඒකන ඔබ ලෑස්ති කරන එක තමයි මම දැන් මේ කරන්නේ. මහා සාර දේශනාවක් එනවා. දැන් මග. ඔබේ හේතු වාසනා අනුව ඒක හැදිලා හැදිලා ඒ ධර්මතාවය අනුව සෑදී සෑදී එනවා. ඒකන පසුබිම හදන එක තමයි මම දැන් මේ කරන්නේ. මොකද ඒක දැන් කරොත් අපරාධය. ඇයි මාරය පීඩා කරනවද දැන්? ඔය කොච්චර කිව්වත් මාරය පීඩා කරනවා. හරි හරි පීඩා ලෝලි මාරය. හරි. එතකොට කල්යාණ මිත්‍ර සේවනය. අන්න පළවෙනි කාරණා. කවුද කල්යාණ මිත්‍රයෙක් කියන්නේ? කල්යාණ මිත්‍රයෙක් කියන්නේ පින්වතුනි බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මචන්ද. ඡොට්ටක දාන එක? නෑ. කල්යාණ මිත්‍රයා කියන්නේ නිවන ගැන යමක් කතා කරනවා නම් මාර්ගඵල ලාභී උතුමේ. අන්න කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිතුරු. ක කියන පහත් දේ. ඉවත ලන්න. කෙනෙක් යම් ධර්මයක් දේශනා කරනවා නම් ක ලන කලන අන්න කල්යාණ මිත්‍රයෙක්. එහෙනම් යමෙක් දේශනාවක් කරනවා නම් ඔබ තුල රාගය ඇති වෙනවා. ඔබ තුල ద్వේෂය ඇති වෙන හෝ ඔබ තුල මෝහය ඇති වෙන කෙනෙක් දේශනාව කරනවා නම් දිව්‍ය ලෝක යන බොහොම හොඳයි කියලා ඔබට ඒ අවස්ථාවේදී දිව්‍ය ලෝක ගැන රාගයක් නෙමෙයි ඇති වෙන්නේ. එහෙනම් ඒ දේශනාවෙන්නේ රාගය වැඩි වෙන දහමද රාගය ශේ වෙන දහමද? ඉතින් එහෙනම් ඒ කල්යාණ මිත්‍රයද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. මේක මං කියන්නේ බින්දු. අපිට ඔබට ද්‍රෝහි වෙන්න බෑ. මම ශාස්ත්‍රඥ වහන්සේ ද්‍රෝහි වෙනත් බෑ ඔබට ද්‍රෝහි වෙනත් බෑ. මොකද ඔබ නේද මහන්සියලා අද දානෙ සකස් කරගෙන ආවේ මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න. යම් කිසි ආකාරයෙන් ඔබ මේ ආරාමයට ඇවිල්ලා නිතිපතා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ගැන හොයලා බලලා ඒ කරන කටයුතු වලට අපිට යම් යුතුයකමක් වගකීමක් තියනවා නේද? ඔබ මෙතරම් මහන්සි වෙනවනම් අපිට පුළුවන් නම් පින්වතුනි ඔබට දෙන්න උතුම්ම ඵලය. මහාම ආනිසංසය මහාම ඵලය හෙවත් නිවන. එහෙනම් එතනින් මෙහාට මොකටද නවතින්නේ? අච්චර දෙන්න පුළුවන් නම් මෙච්චර දීලා නවත්තන්නේ මොකටද? අපරාධෙනේ. ඒක ඔබට කරන ද්‍රෝහිකමක්. ඒකයි අපිට නිවන හැරෙන්න වෙන දෙයක් කියලා ඔබ යවන්න බෑ පින්නුත්. ඒක හරි අපරාධයක්. එතකොට මේ ක හෙවත් පහත් රාග ద్వේෂ මෝහ කියන මේ පහත් වූ ධර්මයන් පහත් වූ ගති තමන්ගේ චිත්තසංතානයේ තියෙන ඉවතලන්න යම් ධර්මයක් දේශනා කරන උත්මයෙක් ඉන්නවද? අන්න එයා කල්යාණ මිත්‍රයෙක්. දැන් එහෙම ධර්මයක් දේශනා කරන එයා තුලත් අවබෝධයක් තිබිය යුතුයි. මොකක් ගැනද අවබෝධයක් තිබිය යුතුයි? මොකද්ද මේ රාග ద్వේෂ මොහ? මොකටද ඇයි අපි මේ රාග ద్వේෂ මොහ නසා ගන්න ඕනේ? මොකටද? ඇයි මේ රාග ద్వේෂ ගැන මොහ ගැන අපි මේ කතා කරන්නේ? ඒ කියන්නේ ඔහු තුල ඔය ඇය තුල නිවන ගැන අවබෝධයක් තිබිය යුතුයි. හරි. මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්න. බොහොම සරල ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ ඔබ ඔබෙන් මීට කලින් අසාගෙන තිබ්බේ නැත්තම් හොඳ ටොක් එකක් යන්න ගියා. මට පේනවා ඉන්න ඕනේ නේ. ගෙදර ගිහිල්ලාම ගන්නකෝ. මෙන්න ප්‍රශ්නේ. දැන් ඔබ මෙතෙක් කල පන්සල් ගියා, සිල් ගත්තා, බණ ඇහුවා, ඔය ඔක්කොම කරා තුන් සූත්‍රයක් කඩපාඩම් ඇදිනේ. තවත් ඊටත් වඩා කඩපාඩම් ඇදිනේ. හරි. බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකක්ද කියන්නේ? නමකනේ මේ ප්‍රශ්නේ මම ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටසයි ප්‍රශ්නේ. බෞද්ධයෙක් හැටියට ඔබේ අරමුණ මොකක්ද? නිවන් දකින්න. හරි. නිවන් දකින්න එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ දන්නවද? ඔන්න ඕකයි ප්‍රශ්නේ. ওই ප්‍රශ්නේට උත්තරේ දන්නවනම් හොඳයි. දන්න නැත්නම් ගෙදර ගිහලා ඩොක්කක් යන්න ගන්නවා. ඇයි ඉතින් මෙතෙක් කල් අපි බණ දහම් ඇව්වේ පන්සල් ගියේ මේ නිවන් දැක ගන්නනේ. ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහවිලා දේශනා කරේ ඕකනේ. නැතු මේ සීලයක් හෝ වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයිනේ. පංච සීලිය ගැන දේශනා කරන්න නෙමෙයි ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළ වුණ උන්වහන්සේම කියනවනේ ඒක. නහි සීලෙන වතං හෝතු උපජ්ජಂತಿ තථාගත කියලා අටක්කරති නිපදා සම්බුද්ධයන ප්‍රකාශිතා කියලා. මේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට පහළ වෙන සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි කියලා. ඇයි ඒ? පින්වතුනි උන්වහන්සේගේ කාලයටත් කලින් සීල් සහ වත් තිබ්බා. මේ ලෝක පාලන ධර්මතා තිබ්බා ලෝකේ. ඇයි උන්වහන්සේ පහළ වෙන කාලේ හොඳ මිනිස්සු හිටියේ නැද්ද ලෝකේ? හිටියානේ. උන්වහන්සේ පහළ වෙන කාලේ ප්‍රාණඝාතය කරන්න එපා, අදත් ආදානය කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, ගොයි කියපු පිළිස හිටියේ නැද්ද? හිටියානේ. එහෙනම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා, අච්චර දුක් විඳලා ආයෙත් ওই ටිකම අපිට දීලා තියෙනවා. නමුත් අපි ওই ටික නේද පාවිච්චි කරන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ. හරි, මම මෙහෙමත් දෙයක් කියන්නම්. පොඩි උපමාවක්. දැන් බින්දුනේ අපේ රටට බොහෝ දෙනෙක් එනවනේ සංචාරකයන් නේද? සංචාරකයන් අපේ රට බොහොම හොඳ රටක් නේ. අපි හිටපු රටවල හිටනොත් මෙහෙට එනවා සෑහෙන පිරිස්. දැන් ඔබ හිතන්න ඔය වගේම දැන් අපිත් උත්සාහ කරනවනේ තව තව රටවල් වලට යන්න. දැන් සමහර පිරිස් රැකී ආරක්ෂාවන් උදෙසා යනවා. සමහර පිරිස් අධ්‍යාපන උදෙසා යනවා. ඔය එංගලන්තේ ගියයි, ඕස්ට්‍රේලියාව ගියයි, ඇමරිකාව ගියයි. දැන් ওই රටවල් වලට යන්න අවසර හෙවත් වීසා. වීසා ගන්න ලේසි කියලාද සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ අමාරුයි කියලා? අමාරුයි නේද? ඇප්ලිකේෂන් ෆෝම් 10ක් 20ක් විතර පුරවල ඒකට අදාළ ගාස්තු දීලා අන්තිමට ලේ සාම්පලයකුත් දීලා සමහර රටවල ඒවත් ඉන්නවා. තමන්ගේ මුළු ජීවිතේම අවුරුදු මෙතෙක් කල් ජීවිතේ ගත කරපු විදියවල් ගැන විස්තර කරලා තමන්ගේ තියෙන සම්බන්ධතා ගැන විස්තර කරලා පැහැදිලි කරලා ඒව විස්තර ලියලා ඉන්ටර්විව් වලට ගිහිල්ලා ඔය ඔක්කොමත් කළා සමහරට කියනවා නෑ බෑ දෙන්න බෑ. ඇයි කියන්නේ? එහෙම කරන රටවල් තියෙනවා බින්දුතුන්. එහෙමත් වෙලාවක අවශ්‍ය කරන හේතු ටික සියලුම සකස් සියල්ලම සකස් වුණොත් ඔන්න වීසා එක. අපි හිතමු ඔබ ඇප්ලයි කරන ඔය වගේ රටකට. අපි හිතමු ඇමරිකාව කියලා. හැමෝම කැමති ඇමරිකාව යන්නනේ. අපි හිතමු ඇමරිකාව කියලා. ඔන්න අපි ඇමරිකාව යන්න වීසා එකක් දානවා. මෙතෙක් කල සන්තකී ඉතුරු කරගත්ත සියලුම ධන කන්දරාවම වියදම් කරලා ඇප්ලිකේෂන් ෆෝම් උත් දාලා ඉන්ටර්විව් දීලා මාස ගානක් මේක ඇදි ඇදි ඇදි ඇදි තිබිලා Taman දන්න කියන කට්ටියටත් කෝල් කරලා අනේ මේක පොඩ්ඩක් බලලා මොනායි කරලා දෙන්නකෝ කියලා කතා බහ කරලා ඔය ඔක්කොමත් කරලා වීසාවක් හම් වෙනවා කියලා හිතන්න පින්වතුනි සතියේකට මේ හම් වෙන වීසා. දැන් ওই සතියේට වීසාව හම් වුණාට පස්සේ ඔබට ආරංචි වෙනවා ඔබේ දරුවෙක් හෝ නැත්නම් දුර ඥාතියෙක් ඉන්නවා කියලා හිතන්න ඒ රටේ. දැන් ඒ ඥාතිය කියනවා හරි හරි අම්මා හරි තාත්තා එන්න එන්න වීසාවක් අරන් එන්නකෝ ආවට පස්සේ අපි බලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න වීසා එක දාලා යනවා. ප්ලේන් එකට ටිකට් අරගෙන යනවා. මම දැන් පැය කීයක් තියෙනවද මහත්තයා ඇමරිකාවට? 24. ඔන්න ඔය වගේ ගානක් තියෙනවා. පැය 24ක්ද කොහෙද දිනව මේ ඉන්න ඇමරිකාවට ප්ලේන් එක. ඔය දුකත් විඳගෙන ගියා කියන්නේ. ගිහිල්ලා ඔන්න බහැලා දැන් ඔන්න දැන් සතිය පටන් ගන්නවා. හරි? අපි නු සම්බයනවා. ඉතින් අරේ දරුවා එක එයාපෝට් එකට ඇවිල්ලා ඔබ එක්කන්ගෙන ගෙදර ගිහිල්ලා ඉතින් වාඩි කරනවා. දැන් කොහොමද ඉතින් කොහොමද සපසන්නේ? කාලා බීලාද? හරි මොන හරි කාලා බීලා ඖෂධ දාගෙන ඔබ ඉතින් ටේ එකක් හදලා එහෙම දීලා දැන් වාඩි කරවලා දැන් ඉතින් ආනෝ මේ කොහොමද අම්මේ ඉතින් මේ ලංකාවේ මොනවද තොරතුරු? දැන් කොහොමද දේශපාලනයේ තත්ත්වය? කවුද දැන් රටේ ජනාධිපති? ආනේ යුද්ධ ඉවරයිද? ආ වන්නේ නැහැ. අර මැච් එකේ මොකද වුනේ? අපි අර ලංකාවේ අර ක්‍රිකට් මැච් එක දැන් ඔබ බලන් ඉන්න පොඩ්ඩක් හිටා. දැන් මේ මේ මේ යකෝ මම මේ වීසා එකක් අරන් ආවේ මෙච්චර මහන්සිලා මේ සතියයි හම්බුනේ. ඔන්න දැන් දවසකුත් යනවා. ඒගොල්ලෝ කියන හරි අපි හෙට යනකෝ හෙට හෙට මම අම්මාව එක්කන් යනවා. හෙට මේ රටේ රටේ බලන්න දේවල් තියෙනවනේ. ඔය සංචාරයෝ යන්නේ ඕවටනේ බලන්නනේ. අපි හරි ආසන අපි ඇස් වලට පෙන්වන්න දේවල්, කන් වලට අස්සවන්න දේවල්, නහයට දෙන්න සුවඳවල්. ඉතින් ඕවා කරන්න මම එක්කන් යන්නම්. හෙට. ඔන්න දැන් හෙට එනවා. ඒ කියන්නේ අඟහරුවා. හෙට ඇවිල්ලා ඒ කියන්නේ හෙට දවස් උදා වෙලා අඟහරුවාද උදා වෙලා ඊට පස්සේ කියනවා ආ අම්මේ මේ අපි පොඩ්ඩක් කඩේට දුවලෙමුද? මේ ගෙදර බඩු වගේක් ඉවරයි. ටක් ගාලා ගිහින් එමු ඈ. හා හා එනවා කමන්නේ යංකෝ. ඔන්න දැන් කඩේ යනවා. කඩේ ගිහින් අර අර අරගොල්ලෝ ඉන්න දරුවෝ ටිකත් ඔක්කොම එකතු කරගෙන යනවා. දැන් දරුවෝ හතර පහ දෙනෙක් දෙනවා. ඉතින් උණු හැමදාම දුවනවා කරනවා. අනේ අම්මේ අපිට අරගෙන ඕනේ. අනේ අම්මේ අපිට මේක ඕනේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්න පාක් එකට යනකෝ කියලා ඔන්න දැන් පාක් එකටත් එනවා. ඔන්න දැන් අඟහරුවාදත් පොඩ්ඩ පොඩ්ඩ හවස් වෙලා දැන් අඟහරුවාද දවසත් දැන් රෑ වෙලා. මේ දුවේ අර අපි යනවා කිව්වා. ආ අම්මේ අම්මේ හෙට හෙට අනිවාර්යෙන් හෙට යනවා. දැන් ඔන්න අඟහරුවාදත් ගියා. ඔන්න දැන් බදා. දැන් ඔන්න බදා දාන් අද නම් කොහොම හරි යන්න. අයියෝ මේ දවස් පහකට මට වීසා එක හම්බුනේ. අච්චරත් වියදම් කරලා. පැය 24 ප්ලේන් එකෙත් ඇවිල්ලා. දැන් සඳහන් කරුවා දැත් ඉවරයි. ආද බදාද. අද පුරගත්තේ නැත්තම් ඔය එකක්වත් බලා ගන්නම් වෙන්නේ නැහැ මට. ඉතින් ඔන්න ඔහම දැන් හරි එන වාහනේ යකල යන් කියලා යද්දි වාහනේ බ්‍රේක් ඩවුන් යනවා. ටච් එකක් යනවා. ආ පොඩ්ඩක් අම්මේ පොඩ්ඩක් ඉන්න මේක ටක් ගාලා අපි හදාගෙන යන්. අර මෙහෙම බ්‍රේක් ඩවුන් සර්විස් එකක් දෙනවා. උන්ට කතා කරා මේගොල්ලෝ එනවා ටක් ගාලා ඉන්න වාහනේ හදලා දෙයි. නැත්නම් ඔය පොඩ්ඩක් ගරාජ් එකට අල්ලුවම හරි. ආ එහෙනම් කමන්නේ නැහැ. ඉතින් එහෙනම් දැන් ගරාජ් එකට අල්ලු. ඉතින් අපි අහනවා පුතේ අර මේ වෙන වාහනයක් වගේ නැති වේද අපිට හොයාගන්න? නෑ නේ අම්මේ ඉතින් මම එහෙම හිතුවේ නෑ නේ. කවුද හිතුවේ මේක මෙහෙම වෙයි කියලා? පොඩ්ඩක් මේක ටක් ගාලා හදාගෙන යන්න. ඉතින් දැන් ඔන්න ගරාජ් එකටත් අල්ලනවා. ඇදගෙන යන වාහනයක් එක් කරගෙන ඇවිල්ලා දැන් ගරාජ් එකට අරන් ගිහිල්ලා දැන් වාහනේ හදනවා. ආ මේ මේකට පාට් එකක් නෑ. මේ පාට් එක ගෙන්න ගන්නවා. මේ හෙට තමයි පාට් එක යන්නේ. මේ නෝනලා අද ගෙදර ගිහිල්ලා හෙට එන්නකෝ. ඉතින් පාට් එක දාලා දෙන්න. ආදේ යන්නේ. බදා දත් ඉවර. ඊරාසේ වොන් යනවා දැන් ගෙදර ගිහිල්ලා දැන් ඉතින් ආයේ මුණ නෙලි දෙය නෙලි ගෙඩිය මිරිගෝ වගේ තමයි දැන්. ඇයි ඉතින් දැන් මේ මේ මෙච්චර මහන්සිලා වීදම් කරගෙන ආවේ මොකටද? රට බලන්න. ඇමරිකාව කියන්නේ මොකක්ද කියලා බලන්න. අර ප්ලේන් එකේ ගෙන ගමන් දැක්ක ටික විතරයි. ඒක අදරය ආවේ. මුකුත් දැක්කේ නැහැ. දැන් සඳ ගියා, අඟහරුවාද ගියා, බදාද ගියා. ඔන්න බ්‍රහස්පතින්ද උදා වෙලා. තව දවසයි ගියේ නේද? බ්‍රහස්පතින්ද සිකුරාද? සිකුරාද හවස යන්න ඕන. ඔන්න ඉතින් අර ගරාජ් එකට ගිහලා දැන් වාහනේ අරගෙන ඔන්න දැන් යනවා. ඔන්න ඕම යද්දි අර දුවට එනවා කෝල් එකක්. කෝල් එකක් ඇවිත් අර මේ ශොෂ්ෂ් ගාලා ඉතින් ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් දන්නේ නැහැ. කතා කරලා ඉතින් මේ ආ බලන් ආ මේ කවුද කතා කරන්නේ? ආ අපේ මේ කම්පැනි එකේ මේ අර මැනේජර් කෙනෙක් ඇවිල්ලා මේ අලුත් එක්කෙනෙක් රටින් නම් එයා ඇවිල්ලා තියෙන්නේ. එයා පොඩ්ඩක් බලාගත්තා නම් හොඳයි. අද යනවලු හවස මේ පොඩ්ඩක් එතනට ගිහිල්ලා මූණ දාලා අපි ටක් ගාලා යන්න ඊට පස්සේ. අනේ දුවේ වුණාට දැන් මම මේ මේ ආපු ගමන නෑ අමින් වුණාට මේක බලා ගන්න බැරිුණොත් එහෙම මට අර ප්‍රොමෝෂන් එකක් ගන්න තියෙන උසස් වීමක් ගන්න තියෙන මේක ගන්න හම්බෙන්නේ නෑ. මේ වෙලාවේ දාගන්න පොයින්ට් එකක් තමයි. අනේ අපි පොඩ්ඩක් යන්. ආයෙන යන්කෝ යන්කෝ. ඔන්න පින්වුතුනි බ්‍රහස්පතින් දත් ගෙවුවා. ඔන්න ඔය වගේ මොකක් හරි දෙයක් වෙලා සිකුරාදත් ගෙවුවා. පින්වුතුනි අපේ මහගෙදර සතර අපාය. අපේ මහගෙදර සතර අපාය. තිරිසන් ලෝකය, පෙරේත නිකාය, අසුර යෝනි, නිරි අපාය, ඕකද අපේ මහගෙද. ඉඳලා හිටලා පොඩි වීසා එකක් හම්බ වෙනවා මනුස්ස ලෝකෙට පැනගන්න. ඔය මනුස්ස ලෝකෙට පැනගන්න හම්බ වෙන අවස්ථාවේ අපි කාලා බීලා ජොලි කරලා ආහාර ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා අරක බල්ලා මේක බල්ලා ඉන්නවා නැත්තම් එතනට ආපු කටයුත්ත කරගන්නවද නැද්ද කියන එක අපි ගත යුතු තීරණය. දැන් බලන්න අර අම්ම කොයිතරම් මහන්සි වුණාද ඒ ප්‍රතිඵල ඒ අවස්ථාව ලබා ගන්න. නමුත් ඒ ලැබුපු අවස්ථාවෙන් යාර ප්‍රයෝජන ගන්න හම්බුනේ නැහැ. ඔබ මිනිස්සෙක් වෙන්න කොයිතරම් ඔබ දුක් විඳලා තියෙනවද කියලා බින්මුතුනේ හැමදාම උදේට නැගිට ගමන් Tamanට මතක් කරගන්න. මේක හොඳ අභ්‍යාසයක්. කන කැස් බෑවා වියසුදුරෙන් අහස බැලුවා වගේ කියන කතාව අහලා තියෙනවනේ. අපේ මේ දෙන ඉන්න අම්මලා තාත්තලා තායි මතක් කරලා දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ඒ කාලේ කතාව ඉගෙන ගත්තේ අපි කල්සමේ තේමා ගන්න කාලේ. ඉතින් කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ නම් මේ මනුස්ස අත්භවයක් ලබන එක සුගතිගාමි වෙන්නේ පින්වතුනි මේ මේ පොඩි වීසා එකක් මේ හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වීසා එක ඉවරනකම් අපිට මෙහෙ ඉන්න දෙයිද කියලා කියන්නෙත් නෑ. ශනික මරණ නැද්ද? හරි මෙතන ඉන්න කාටද පුළුවන් අතොස්සලා කියන්න මම අද ගෙදර යනවාමයි කියලා? පුළුවන් නම් කියන්න ඒක ජගතෙක් ඉන්නවනම් මම අද ගෙදර ආයේ මොකා මම යනවා ගෙදර. කො නෑ නිකන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැන ඒ තරම් විශ්වාසයක් නැහැනේ. එහෙනම් අපිට පුළුවන් ද මේ අපිට අවශ්‍ය වැඩේ කටයුත්ත කරගන්න නැතුව තව කල්දදා ඉන්න? ඉතින් පින්වතුනි මේ අපිට මේ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙනවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩක්. බිලියන 7යි ලෝක ජනගහනය. අහලා තියෙනවද? බිලියන 7යි. මිලියන නෙමෙයි බිලියන 7යි. ඔය 7 ඇතුලේ කල්යාණ මිත්‍රෝ කී දෙනෙක් ඇද්ද? මාර්ගඵලලාභී නිවන කතා කරන උත්තමයෝ කී දෙනෙක් ඇද්ද? අපි හිතමු ස්වාමින් වහන්සේලා සියලු දෙනා මෙහෙමයි කියලා පැවිදිලා ඉන්න. බිලියන 7ක ජනගහනයක් ගත්තාම චීවරේ දරාගත් ස්වාමින් වහන්සේලා කීතර කී දෙනෙක්ද ඉන්නේ? කීනම ගණන් ගන්නවත් පුළුවන්. මේ මහමෙරු පර්වතයේ වැලිකැටයක් වගේ නේද? නමුත් සෑම ස්වාමින් වහන්සේ නමක්ම නිවන කතා කරන්නේ නැහැනේ. සමහරවල් ගොඩක් වෙලාවට ඔබට ඒක ගැන කිව්වට තේරුමක් නැහැ කියලා උන්වහන්සේලා බොහොම අනුකම්පාවෙන් තමයි මේ නිවන කතා කරන්නේ නැත්තේ. ඇයි ඔබ කියලා අහන්නේ නිවන ගැන නෙමෙයිනේ. ස්වාමීනි මගේ දරුවාට අපලයක්. මොකද කරන්නේ? ස්වාමීනි මගේ දරුවාගේ එක්සෑම් එක පාස් කරගන්න ඕනේ. මොකෝ කරන්නේ? දුවට කොල්ලෙක් හොයාගන්න ඕනේ. මොකෝ කරන්නේ? දොයිට කියවම නිවන දේශනා කරන්නේ. ඉතින් අපරාධේ අර අතට අහු වෙන මැණිකෙන් ප්‍රයෝජනේ ගන්න නැතුව ඔබ ඒක තියලා බිත්ති බඳිනවා. ඇත්තට මේකයි කරන්නේ. අතට අහු වෙන මැණිකෙන් බදාම ගහලා බිත්ති බඳිනවා. ඒකයි කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා වැඩි ඉන්න පින්වදින ඔබට මේ අපල උපද්‍රව නැති කර ගන්නවත් පෙළවහ කරලා දෙන්නවත් දරුවන් එක්සෑම් පාස් කරලා දෙන්නවත් නෙමෙයි. ඔබට නිවන දේශනා කරන ඔබ හිතන ශාස්ත්‍රඥ වහන්සේ අද වැඩ හිටියන ඔබ ගිහිල්ලා ඇහුවොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගේ දරුවගේ එක්සෑම් එක යන ඒක පාස් කරගන්න කොහොමද වෙන් දෙකක් අහගන්න උන්වහන්සේ වචනයක්වත් හලන්නේ නැතුව ඉඳීද? අනේ මේ වගේ මොඩියුට මොකද මම මොකටද මම මේ මේ ලෝකෙට පහළුණේ මොකටද කියලා උන්වහන්සේ දීලා දහම් සංවේගයටපත් වෙයි උන්වහන්සේ. ඉතින් ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙති පින්වතුනි ඔබේ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න. මොකද්ද ගන්න ප්‍රයෝජනය? අන්න ඕක තමයි සද්ධර්ම ශ්‍රවණය. දෙවෙනි කාරණේ. දැන් මේ මතක තියාගන්න මම මේ ඔබට කියන්නේ මේ කරුණු සියල්ලම ඔබ ගාව දැන් තියෙනවා කියන දේ මතක් කරලා දෙන්න. ඔබට යම් කිසි අවස්ථාවක හිතට අදහසක් එනවා නම් අයියෝ මට නැහැනේ කියලා ඒ excuse එක මෙතනින් එහාට පාවිච්චි කරන්න තහනම්. මේ ටික තේරුම් ගත්තට පස්සේ මේ දේශනාවෙන් පස්සේ අන්න ඒක තේරුම් අරගෙන ඊළඟ දේශනාවට ලෑස්ති වෙන්න. ඒකයි මම මේ පසුබිම හදන්නේ. හරි? හරි. එතකොට සද්ධර්ම ශ්‍රවණය. මොකද්ද මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ? බණහන එකමද? ඊට වඩා දෙයක් තියෙනවද? සද්ධර්ම ශ්‍රවණය කියන්නේ බින්දුතුනේ මොන වගේ ධර්මයක්ද අපි ශ්‍රවණය කළ යුත්තේ? නිවන් අවබෝධ කරගත හැකි ධර්මය. හරි එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවා නැතන. නිවන් අවබෝධ කර හැකි ධර්මයක් කියන්නේ මොකක්ද? නිවන් අවබෝධ කරගැති ධර්මය මොකද්ද කියලා අහද්දි තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ මොකද්ද? නිවන කියන්නේ මොකක්ද? මේක එකින් එක ගලපගෙන යන්න එපැයි. නැත්නම් අපි මෙතෙක් කල් කරේ මොකද කරන්නේ? නිවන් දකින්න. සාදු සාදු සාදු. එහෙනම් දැන් නිවන් දකින්න. යා යා යා යා. අනේ කොට්ටා කොට්ටා කොට්ටා කොට්ටා ඉතින් යා යා යා. කොහෙද යන්නේ? යන්නේ කොහෙද? මල්ලේ පොල. කොහෙද පස්සම කොහෙද දුන්න නිවන් දකින්න? කොහෙ කොහෙ දන්නේ? අර නිවන් අර පැත්තේ ගියා. සති පොලේ තියාගෙන විකුණනවා කියලා. තේමුවද? නිවන කියන්නේ දැකලා යන ගමනක් මිසක් ගිහිල්ලා දකින ගමනක් නෙවෙයි. ඔබ දකින්න ඕනේ කොහෙටද මේ යන්නේ කියලා. මේ ඊයේ සාකච්ඡා වල හිටපු කට්ටිය කවුරු වෙනවද අතෝසන්? මම දන්නවා මේ මාත් ඇහිිට වෙන කවුරුත් ඉන්නවා හිටියද? හොඳයි. නිවන කියන්නේ නිවන දැකලා යන ගමන. දැන් කල්පනා කරන්න ඔබ දැන් ආපු තැනක් ඇතිනේ. ඔබේ නිවසෙන් නේද ආවි? කොහේරි ගම්පලාවකින් ඔබ ආවා. දැන් ඔබට ආපහු යන්න කියනකොට ඔබ ওই කිසිම අදහසක් නැතුව ඔය ආයාලේ යනවද? ඔය කොහේරි කියලා අස්වාගෙන ගියාම කොහේරි මට්ටුවේ දැන් එතන තමයි ගෙදර කියලා එහෙම යන්නේ නැහනේ. ඔබ යන තැන දැකලා යන්නේ. ඔබේ මනසින් ඔබ දන්නවා මෙන්න මේ වගේ තැනක්, මෙන්න මෙතනින් වංගුවක් තියෙනවා, මෙතනින් රවුන්ඩ් බවුට් එකක් තියෙනවා, වමට දාන්න ඕනේ, හරහට දාන්න ඕනේ, පාලමක් තියෙනවා ඒක පහු කරන්න ඕනේ, කඩයක් තියෙනවා සෝමයේක එතනින් පයින් වමට දාන්න ඕනේ. ඔය ඔක්කොම ඔබේ මනසේ තියෙන ওই ටික, ওই විස්තරේ. ඔබ දැකලා යන්නේ මේ ගමන. ඉතින් නිවන කියන්නේ ඔන්න ওই වගේ යන ගමනක්. එහෙනම් පින්විතනේ ඔබ නිවන් දකින්න නම් ඔබේ අරමුණ, ඔබ පොඩි කාලේ ඉඳන් මල් පූජා කරේ, පහන්පත්තු කරේ, බුදුහාමුදුරුවෝ වැන්දේ, හතර පොයටම සිල් ගත්තේ නිවන් දකින්න කියලා නම් ඇයි අද වෙනකම් ප්‍රශ්න අහගත්තේ නැත්තේ නිවන කියන්නේ මොකද්ද කියලා? ඔබ ඔබේ දරුවාට කියන පුතේ ඔබ හොඳට ඉගෙන ගනි, හොඳට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වියා. නම් දොස්තර කෙනෙක් කියන දේ දකින්න නැතුව එහෙම කියයිද? කියයිද? නෑනේ. ඇයි ඉතින් ඌ ගිහිල්ලා වෙන මොකක් හරි පිස්සුවක් නටන පටන් ඔබ කොහොමද දන්නේ මේ දොස්තර කෙනෙක් වෙන්නේ දැන්න නැත්තම් වෙන මොකක් හරි විකාරයක් කරගන්නවද කියලා? ඒ දරුවෝ හරි මගේ යවන්න ඔබ දැනගන්න එපා. දොස්තර කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම විභාග තියෙනවා, විශ්වවිද්‍යාලය යන්න ඕනේ, එක්සෑම් පාස් කරන්න තියෙනවා. ඉතින් ওই ටික දකින්න නැතුව ඔබ කොහොමද කියන්නේ? එහෙනම් නිවන කියන්නේ මොකක්ද කියලා අපි හරියටම තේරුම් ගමුද පිටුතුනි? ඔය ප්‍රශ්නේ අද විතරක් මතුවන දෙයක් නන් නෙමෙයි හැබැයි. ඉතින් හොඳයි, ඉතින් අපි වගේ පිරිස එදාත් හිටියා. එදා ශාස්ත්‍රඥ වහන්සේගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවාම ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියන්නේ මොකද්ද? මොකද ඔබ වහන්සේ අද ඇවිල්ලා අපිට දේශනාවක් කරනවා. හෙට ඇවිල්ලා තව කෙනෙක් කියයි මේක තමයි විමුක්තිය කියලා. මොකද හැම එදා ඉඳන් පින්වදින විමුක්තිය තමයි කට්ටිය හෙව්වේ. මේකෙන් ගැලවෙන ක්‍රමය මොකද්ද? මේ දුක කෙලවර කරගන්න ක්‍රමය මොකද්ද කිව්කේ තමයි කට්ටිය හෙව්වේ. උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලේ කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. මේ සත්‍ය මොකද්ද? මේ කුසලය කියන දේ මොකද්ද? ওই දේ තමයි හෙව්වේ. නමුත් බුදු වෙන මොහොත වෙනකම් උන්වහන්සේ නිර්වාණය අවබෝධ කරගත්තේ නැහැ. නමුත් හෙව්වා. ඉතින් ආලාර කාලාමර උද්දකරාම උත්තර ඔය සියලු දෙනාම ඕවා හෙව්වා. නමුත් හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉන්න පිරිස් බුදුහාමුදුරෙන් අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ මෙතනින් වැඩියට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියන මෙන්න මේක නිවන කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියන නෑ නෑ නෑ නෑ ඔය කියන එක නෙමෙයි නිවන, මෙන්න මේකයි නිවන කියලා. එහෙනම් අපි කොහොමද ඒක හරියටම දැනගන්නේ? ඒ වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේ කරනවා සීහනාදය. මම නිවන කියන්නේ දැන් පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි, ශාස්ත්‍රඥ වහන්සේ පනවපු නිවන නම් රාගය ක්ෂය කරපු තැන නිවනයි, ద్వේෂය ක්ෂය කරපු තැන නිවනයි, මෝහය ක්ෂය කරපු තැන නිවනයි. රාගක්ඛයෝ නිබ්බානං, ద్వේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. දැන් බොහොම සරල නැද්ද ඒ දුන්න නිර්වචනය? ඒ ඩෙෆිනිෂන් එක බොහොම සරල නැද්ද? දැන් උන්වහන්සේ කිව්වද විනය පිටකය කඩපාඩම් කරගත්ත නැත්නම් අභිධර්ම පිටකය කඩපාඩම් කරගත්ත තැනත්තා නිවන දකින්නවා කියලා? උන්වහන්සේ දේශනා කරාද අභිධර්ම පිටකය කඩපාඩම් කරගත්ත කෙනා නිවන දිනනවා කියලා? තේමුවද? මමත් නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව නිවන හෙව්වා. නිවන් දකින්න උත්සාහ කළා. ඉංග්‍රීසි දහම් පාසලුත් ගියා. මම පොතක් ගත්තා. මැනුවල් ලොෆ් අභිධම්ම කියලා. මම හිතුවා හරි. මම සතියක් හරි ගෙදර ඉඳගෙන මේක කඩපාඩම් කරගන්න. මේක කඩපාඩම් කර මේ ටික තියෙන සීල සීල දැනගත්තාම මම මොකද නිවන් දැකුවා. ඉතින් පටන් ගත්තේ නැද්ද? අනේ අපරාධේ. මම ඒ ගෙදර ගු කාලේ බලන්න ඉතින් නොදැක යන්න පටන් ගත්ත ගමනක්නේ. රාගේ ෂය කරපු තැන නිවන, ద్వේෂේ ෂය කරපු තැන නිවන, මෝහේ ෂය කරපු තැන නිවන. මොකද්ද රාගය කියන්නේ? මොකද්ද කියන්නේ රාගය කියන්නේ? රාගය කියන්නේ කාමයද? රාගය කියන්නේ සෙක්ස්ද? මේ ලිංගික හැසිරීමද රාගය කියන්නේ? එහෙනම් බෝඩ් වල ගහන රාගයේ උණුසුම කියලා. බලන්න ඉතින් අද මේ මේ මේ පදවලට වචන වැරදියට නිර්වචනය කරලා තියදී වචන වලට වැරදි තේරුම් දුන්නාම කොයිතරම් මිනිස්සු වැරදි මාර්ගවල යනවද? යමක් උදෙසා සැරිසරනවා නම් බින්දුතින් අන්න රාගය. කාමයේ උදෙසා කෙනෙක් සැරිසරනවා නම් මේ භවයේ එයා තුළ පවතින කාම රාගය. රූපයේ උදෙසා කෙනෙක් සැරිසරනවා නම් මේ භවයේ තුල එයා තුළ තියෙන රූප රාගය. අරූපයේ උදෙසා කෙනෙක් භවයක් හදාගෙන සැරිසරනවා නම් එයා තුළ තියෙන අරූප රාගය. ඔන්න ඔය රාග තුන නිසා සත්වයා සසරේ සැරිසරනවා. එතකොට බොහොම සරල උදාහරණයක් ගමුකෝ. හිතන්න කෑමක් කියලා. ඔබ මොකක් හරි ඔබට ආරංචියක් ගෙන මොකක් හරි කෑමක් ගන්න. අපි හිතමු කජු. හරි ආසන්නේ කජු කන්න. දාපෝ හිතන්න ඔබ කොහෙද ගමනක් යනවා. ඔය ගමනේ යන අතරතුරේදී ඔබ කජු ගහක් දකිනවා. ඔය කජු ගහ දැකලා ඔබට අදහසක් එනවා. අනේ කඩු ටිකක් කන්න තිබ්බා නම් හොඳයි. දැන් ඔබේ ගහක් නෙමෙයි මේ කඩු ගහ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඕක දැන් දවස් දෙකක් යද්දි ඒත් බලනවා කඩු ගහ උඩ. අනේ අර එදා දැක්ක කඩු මුළුම මේ ලස්සනට තියෙන පාට වැටුණා දැන්. මේක කොහොමද මං කඩන්නේ? දැන් මොකද්ද මේ කරන්නේ? කාමයේ උදෙසා සැරිසරනව නෙමෙයි. අර කඩු පුහුලම දැක්ක. දැන් නිින්ද යන්නේත් නෑ අර කඩු පුහුලමමයි මතක් වෙන්නේ. ලඟින් යන්න බෑ. ඒක වාහනයක ලඟින් ගියත් හිමීට ෂේප් එකේ හැල්ල බලනවා අරක තාම තියෙනවද කියලා. ඒක උඩ කඩාගෙන ගිහිල්ලා නම් පොඩ්ඩක් ඔය යන ගමන් නිකන් අතට ගලක් එහෙම ගන්න ඕන ළඟපාතකින් යද්දී. පොඩ්ඩක් යන ගමන් යන තට්ටුව ගරිදිලා වැටුනොත් එහේ බලන්න පින්වතුනි අර පොඩි කජ්ජ මේ බඹයක් තරම් මිනිස්සයව කඩේ යවන හැටි. අර පොඩි කජ්ජ මේ අවුරුදු 40ක් 50ක් 60ක් වයස ඇති ඔබව හසුරවන හැටි නිකන් පඹයෙක් වගේ ලැජ්ජ නැද්ද? පොඩි කජ්ජ. ඕක දිවේ දාගෙන කොච්චර ලාවක් යනවද බඩ දිගේ දිවේ දිගේ පල්ලෑඩි කියලා බඩට යනවා. දිවෙන් පහ වුණාට පස්සේ ආයේ කජු එකේ රහ දැනෙනවා. ඔය ටිකට මේ කය කඩේ යවන හැටි ලැජ්ජ නැද්ද? දැන් අද අපේ තරුණ කාල කිරිසවල තියෙන කඩු නෙමෙයි. අපේ මේ තරුණ කවුල වලට දැන් කඩු දීලා මොනවද හේත් කරන්නේ? දැන් මම මොනවද තියෙන්නේ? සෝසේජස්, මීට් බෝල්ස්. ඇයිදින් බිමුදින් ටීවර දාන්නේ තෝවනේ රසගුණ විරි සෝසේජස්. මගුල තමයි රසගුණ විරි. අර දරුවගේ හිතේ මවනව මෙන්න මේ ඒ රූපය කළා. ඊට පස්සේ ඒ කාමය දරුවට දීලා දැන් ඕකව සැරිසරනවා. මේක වටේ ඌට නිදා ගන්න බෑ. ඌට කන්න දෙන්නත් බෑ. ඌට වාඩම් වැඩ කරගන්නත් බෑ. ගීලා වෙයි ඉස්කෝලට කරගෙන අම්මේ මිල් පොල්ලක් දෙනවා. අම්මේ සොසේජ්ජක් දෙනවා. දැන් බලන්න ඔන්න කාම රාගය. එන රූප රාගය කියන්නේ මොකක්ද? පින්වතුනි රූප කොටස් රූප જાති ගොඩක් තියෙනවා. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. දැන් ඔබ හිතන්න අම්මා. ඔබේ අම්මා. නැත්තම් මෙහෙම ගන්න. ඔව් අම්මා ගන්නකො. දැන් අම්මා කෙරෙහි තමන් තුළ තියෙන කාමයක් නෙමෙයි. නමුත් අම්මා කියන රූපේ දැක්කහම තමන් තුළ ලොකු බැඳියාවක්, ලොකු ආදරයක්, ලොකු ඇලීමක් ඇති වෙනවා නේද? දැන් ප්‍රශ්නේ තියෙන නමුත් අම්මට මොකක් හරි කරදරයක් හානියක් වුණාම තමන්ට දුක ඇති වෙනවා නේද? ඒ කියන්නේ අම්මා උදෙසා අපි සැරිසරනවා නේද? මොකද අම්මට ඇලිලානේ ඉන්නේ. ඇලිලා ඉන්නවා කියන්නේ මේ ඇලිලා ඉන්නේ. තණ්හාවෙන් ඇලිලා ඉන්නේ. දරුවා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. ඉතින් ඒ රූපය අපි ෆොටෝ තියාගෙන ඉන්නේ අපි ගාව. දැන් බොහිතන ඔබේ දරුවෙක් රට ගියා කියලා. ඉතින් දවස ගානේ ෆොටෝ එක අරන් බලනවද නැද්ද? අපි ෆොටෝ ඇල්බම් තියාගන්නේ මොකටද? ආයේ මතක් කර කර ගන්න අරවා. අර රූපය බල බල ඒක රස විඳිනවා. ඉතින් ඔය ඒක උදෙසා සැරිසරනව නෙමෙයිද දැන්? අන්න රූප රාගය. එහෙනම් අරූප රාගය කියන්නේ මම මේ උඩින් ටච් කරගෙන යන්නේ මේ. මොකද මට කිව්වා දෙකම ආට අපි දේශනාව අවසන් කරන්න ඕනේ කියලා. නමුත් බොහොම වැදගත් කාරණා ටිකක් අපි පොඩ පොඩ කතා කරගෙන යමු. සමහරට ඉස්සරහා ඊළඟ දේශනාවේ ඔබට බොහොම හරවත් වූ දේශනාවක් එනවා ඇති. ඒ හින්දා වෙන්නේ නැති සමහර මේවා ඇදිලා ඉන්නේ. අම්මගේ මොකද මාතේ කොහෙද මාතේ අම්මා ඔව් අම්මට කියපු කතාව අම්මට කියපු කතාව හරි අම්මා ළඟට නෑ ආවේ හරි එතකොට අරූප රාගය කියන්නේ මොකක්ද දැන් අපි ගාව තියෙනව නේද ඔය මව් බිම නිජ බිම් සංකල්ප ඒ වගේ අදහස් සමහර මිනිස්සු මැරෙන්න උනත් ලැස්ති නේද ඒ වෙනුවෙන්. එතකොට රාහතන් වහන්සේ එහෙම ඇලිලා ඉන්නවද? නෑ. උන්වහන්සේල කාම රාගයේවත් රූප රාගයේවත් අරූප රාගයේවත් නෑ. ඉතින් ඔය රාගය ෂේ වෙන දහමක් ඔබ අහනවන. ඔබ යම් දහමක් අහනවන. ඔබ තුල ක්‍රමක්‍රමයෙන් ඔය කාම රාගයේ රූප රාගයේ අරූප රාගයේ මොහොතින් මොහොත ෂේ වෙනවා. ඒ දහම අහගෙන යද්දී අන්න පින්වතුනි ඔබ අහන්නේ නිවන් දකින්න උපකාර වෙන ධර්ම. ද්වේෂය, ආශය, ද්වේෂය. ඔබට ලැබෙන්නේ මොකද්ද? ඔබ ඒක නෙමෙයි කැමති අනිත් එකට කැමති. ඒක නෙමෙයි දෙක. මේක නෙමෙයි අරක. මේක ඒකට ද්වේෂය කියන්නේ. මේක නෙමෙයි අනිත් එක. ඔබ කැමති රතු පාට නම් රතු පාට පෙන්න නිල් පාට පෙන්න දෙන්නේ නැව කරනවා කැමති නම් මම කැමති රතු පාට. සියුම් සියුම් දේවල් මේ ද්වේෂය කියන්නේ මේ තරහම විතරක් නෙමෙයි. දැන් ඔබ හිතන්නේ ඔබ කැමති ක්ලේන් තිබුණ විතරයි කියලා. කිරි දාලා දෙයක් කරන ඔබ කැමති නැහැ. දැන් ඔබ හිතනවා රාතන් වහන්සේට එහෙම ආසාවක් ඇති කියලා ක්ලේන් ටික විතරයි මම කැමති මට නම් කිරි දෙය දුන්න ආකෝ ඔබට නම් මම කැමති නැහැ රාහවට එච්චර අල්ලන්නේ නැහැ කියලා. නමුත් අපි එහෙම නැහැ. ඔබට කිරි ටිකක් දාලා දුන්නොත් මේක බොන්න බෑ. ඇයි මේක නෙමෙයි අරකටයි කැමති. ඉතින් ඔය ඕක ද්වේෂය තමයි. අපි හිතන්නේ අර තරහව කියන විතර අපි අපිට මතක් වෙන්නේ ද්වේෂය කිව්වහම. ඔය සිළු දේම ද්වේෂය. ඔය පොඩි පොඩි ගැටෙන තැන් තියෙන්නේ අපේ හිතවල. ඕවා ද්වේෂය. ඉතින් ඔබ යම් දහමක් අහනවනම් ඒ ද්වේෂය හිතේ වැඩි වෙනවනම් ඔබ අහන්නේ නිවන් දකින දහමක් නෙමෙයි. ඒ ද්වේෂය හිතෙන් අඩු වෙනවනම් ඔබ අහන්නේ නිවන් දකින දහමක්. මෝහය පින්වතනි අපි මෙතෙක් කල් සසරේ සැරිසැරුවේ මේ දේවල් ගොඩනැගීම තුලින් තමයි අපිට සැපේ ලබා ගන්න පුළුවන් කියන්නේ. මොකක් හරි ගොඩනගන්න යෝනිය. ගයක් වේවා, ධර්මල්ල වේවා, රැකියාවක් වේවා, අධ්‍යාපනය වේවා මොකක් හරි ගොඩනගන්න. ඔය ගොඩනගලා ගත්තාම හරි ජොලි. ඔන්න ඔය තැන තමයි අපි හිටියේ. අපිට අමතක වුණා මේ ගොඩනගන්නේ නොකඩෙන නොබෙදෙන නොමැරෙන දෙයක් නෙමෙයි කියන. හේතු දින තාක්කල් මේ ටික පවතින හේතු නැති වෙන දාට මේක නැහැ. ඔන්න ওই ටික අපිට අමතකුණා. ඒ හින්දා මොකද කරේ අපි කියන එකට ඇලුනා. තණ්හාවක් ඇති කරගත්තා. ඒ හින්දා දුක් විඳිනවා. හැබැයි බැට කනවා කොච්චර ගුටි බැන කෑවත් මතක් වෙන්නේ නැහැ මමම අහ කියන නායක රෙද්දස් එදාගෙන විඳින දුකක් නේද මේ කියන්නේ. අපිට දුකක් වෙද්දී අපිට අග්ගාලා ඇඟිලි දික් කරන්නේ කවුරු දිහාද? අහකට. හැබැයි අපිට අමතක වෙනවා අහකට ඇඟිල්ලක් දික් කරාම අනිත් පැත්තට ඇඟිලි හතරක්ම දික් වෙලා තියෙනවා තමන්ගේ පැත්තට. අන්න එතනයි වැරද්ද. මම අපේ ළමයින්ට හිමින් ළමයින්ට මම කියනවා දරුවනේ මේ ලෝකේ මිනිස්සු જાති දෙකොටසක් ඉන්නවා. People who look through a mirror and people who look through a window. කන්නාඩියෙන් බලන කොටසකුයි ජනේලෙන් බලන කොටසකුයි. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ දෙගොල්ලම ඔය දෙකෙන් ඉවත බලනවා කියලා කියනවා. අර තියෙන ප්‍රශ්නේ ජනේලෙන් බලන එකන ඉවත බලලා කියනවා. අර තියෙන ඔය ඉන්නේ උන් තමයි ප්‍රශ්නේ. ඔය අහකින් ඉන්නේ ඕකුන් තමයි ප්‍රශ්නේ. ඒක හැමදාමත් ජීවිතේ ගත කරන්නේ උඹ වෙනස් වෙන මට උණු ඉදිරි උඹ නෑනේ වෙනස් වෙන ඕම් කතා කරන්න එපා මට ඔය කතා කරන විදිහට ඔබ වෙනස් කරගනින්. ඇයි ඔබ ඔය විදිහට හැසිරෙන වෙනස් කිය? මම කැමති නෑ ඔබ වෙනස් කිය. මොකද්ද ඔය කරන්නේ? මොකද ඔය කියන කතා වෙනස් කරගනින් ඔබ. තව කොටසක් ඉන්නවා. ඒගොල්ල බලන්නේ කන්නාඩිය දිහා. බල්ල අර කියපු කතාව ඒපින් එහෙම පිටිම කියනවා. වෙනස් කරගනින් ඔය කියපු දේ. දැන් බලන්නේ කවුරු දිහා? තමන් දිහා. තින්ගකනේ තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු හොය හොය හදාගන්න මනුස්සයා ජය ගන්නවා. අනිත් තුන්ගේ අඩුපාඩු හොය හොය ඒවා වෙනස් කරගන්න හදන උත්සාහ කරන එක හැමදාම දුකයි. හොඳට හිතලා බලන්න. මේ කියන කතාව හරිද වැරදිද කියලා හොඳට හිතලා බලන්න. පින්වතුනි අපිත් කර්මාන්තවල නියරුණ රාජකාරී කටයුතු කරලා ආවුරුදු ගණනාවක් තිස්සේ හැමදාමත් අපි කරේ වැරද්ද අහකයි කිය කිය අනිත් තුන්ට වෙනස් වෙන්න කියලා. නමුත් අද තව මනසෙක් තුල වැරද්දක් දකිනවා නම් මම කරන්නේ දේවල් දෙකයි. පුළුවන් නම් ඔබත් මේක කරන්න උත්සාහ කරන්න. තව මනසෙක් තුල වැරද්දක් දැක්කොත් මෙන්න මේ දේ කරන්න උත්සාහ කරන්න. එක, ඒ වැරද්ද තමන් තුල තියෙනවා. තියෙනවා නම් හදාගන්න. හදාගෙන අර මනුස්සයර සාදුකාරයක් බනින්න නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද? මිනිස්සේ වැරද්ද දැක්කොත් ගිල බයිනවා. මොකටද බයින්නේ? තමන්ගේ වැරද්ද ඒ මිනිස්සයා පෙන්වලා දුන්නානේ. ඒ මිනිස්සයා වැරද්ද කළා අද ඒ මිනිස්සයා බිඳවනවා. දැන් ඔය වැරද්ද තමන් තුලින් මතුවුණා නම් තමන්ට නේද බිඳවන්න වෙන්නේ? අර මිනිස්සයා බිඳවනවා, ගුටි කනවා, බැනුම් අහනවා, ඒ ටික වළක්වන්න තමන්ට මේ ඒ ටික වළක්වන්න නෙමෙයිද අර මිනිස්සයා ඒ වැරද්ද පෙන්වලා දුන්නේ? තමන් තුල තියනවා කියලා තියනවද නැද්ද කියලා බලාගන්න. ඉතින් මේ මාසේ සාධුකාරයක් දෙන්න එකයි. දෙවෙනි කාරණාව, ඔබට හැකියාවක් තියෙනවා නම් සහ සුදුසු නම් විතරයි ඒ මනුස්සයර බොහොම අනුකම්පාවෙන් එක පෙන්වලා දෙන්න. නමුත් උඹ හැමෝත් එක්කම කරන්න එපා. කොහොමකටත් හොඳයි ඕ දෙවෙනි කාරණාව නොකර ඉන්න. මොකද අර මනුස්සයත් ඔබ වගේම නම් විතරයි ඒ දේ බාරගන්නේ. ඒ මනුස්සයත් ජනේලෙන් එළියට බලන එකෙක් නම් ඔබටත් බැනුම් අහගෙන තමයි එන්නේ. කළා ඒ මනුස්සයත් මහා අසාධාරණයක් කරගන්නේ. ඒ නිසා කොහොකටත් හොඳයි ඕකෙන් පළවෙනි එක විතරක් කරගන්න. වරදක් දකින්න නම් තව කෙනෙක් තුල වහා මහා ගන්න මන් තුලින් ඒ වරද වෙනවා. දැන් අපි අතර ඕන තරම් ඉන්නවනේ කටකාර මිනිස්සු. ඔහේ වාචාර විදිහට කියෝගේ වෙන්නෝනේ. දැන් අපි සාමාන්‍ය මොකද කරන්නේ? අර බලන්න අරුගේ හැටි ඔහේ කියෝගේ ඉන්නවා බං. ඌට වෙන වැඩක් නැහැ ඔහේ කියෝගේ වෙනවා. දැන් තමන් මොකද ඔය කරන්නේ? තමන් දුකමනේ කරන්නේ. දැන් ඒ මනුස්සයා වාචාල ඒ මනුස්සයා කටකාරය කියලා මොකද තමන්ට තියෙන ප්‍රයෝජනේ? නම් ඒ මනුස්සයා කරපු ඒ දේ තුනේ තමන්ට පාඩමක් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට සාධුකාරයක් දුන්නා තමන්ගේ ඒ වරද හදාගන්න. හරි. එතකොට අපි මේ කතා කරේ රාග, ద్వේෂ, මෝහ ගැන. එහෙනම් පින්වතුනි නිවන කියන්නේ රාගය, ద్వේෂය, මෝහය ශය කරපු තැනන. ඒ උදෙසා යම් ධර්මයක් දේශනා වෙනවනම් අන්න සද්ධර්මය. ඒ සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඔබ සෝතාපන්න වෙන අවශ්‍ය කරන දෙවෙනි අංගය පූර්ණ කරගෙන ඉන්නවා. එතකොට කල්යාණ මිත්‍ර සේවනය අපි කතා කරා. සද්ධර්ම ශ්‍රවණය අපි කතා කරා. තුන්වෙනි කාරණාව යෝනිසෝ මනසිකාර්ය. යෝනිසෝ මනසිකාර්ය අද සරල විදියට ගන්නවා එළඹ සිටි සිහිය කියන. කමක් නැහැ. නමුත් මෙන්න මේ අදහසත් ගැළපෙනවා නම් ඔබ ගන්නකෝ. ගැළපෙන්නේ නැත්නම් බහැර කරන්න. ඔබ බුද්ධිමත් පිරිසක්, ඔබට ඔබේ දැනුමට, ඔබේ බුද්ධියට විශ්ලේෂණය කරගන්න දෙයක් විතරයි මම දෙන්නේ. මේවා කිසිම දෙයක් බලෙන් දෙනව නෙමෙයි. මගෙත් වරදක් දකින්නවා නම් මොකද ඔබ කරන්න ඕනේ? ඔබ තුලේ වරද තියෙනවද? ඒක හදාගන්න. එච්චරයි. පින්වතුනි යෝනිය කියන්නේ මොකක්ද? උප්පත්ති ස්ථානය. අපි කාන්තාවගේ ශරීරයක් ගත්තොත් දරුවෙක් උපදින තැනට කියනවා යෝනිය කියලා. යෝනි හිස. හිස කියන්නේ ආරම්භය. මන ඉසිකාර. මනස මෙහෙයවීම, ක්‍රියාකාරවීම, ක්‍රියාකාරී වීම. එන ඔය හතර දැන් ගලබලා ගත්තොත් එකට. උප්පත්ති ස්ථානය පිළිබඳව මනස මෙහෙයවීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මොකක් උප්පත්ති ස්ථානය ගැන මේ කතා කරන්නේ? මොන ප්‍රශ්නයකද ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙදෙක් උනේ? මොන රෝගයකද ශාස්ත්‍රඥ වහන්සේ අපිට වෙදෙක් උනේ? භව රෝගෙට. එහෙනම් අපි මෙතෙක් කල් කරේ පින්වතුනි ප්‍රශ්නයක් ආවම ඒකට පැලැස්තර දාන එක නා. බඩගින්නක් ආවම ඒකට කියලා මොන හරි කන්න ටිකක් හොයාගන්න එක නා. ලෙඩක් හැදුනම ඒකට කියලා මොන හරි බෙහෙතක් හොයාගන්න එක නා. අපි මෙතෙක් කල් කරේ උප්පත්ති ස්ථානයේ හිසට හෙවත් මේ ප්‍රශ්නේ මුලට බෙහෙත් කරන එක නෙමෙයි. ප්‍රශ්නේ එළියෙන් පැලැස්තර දාන එක කරේ මෙතෙක් කල්. නම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා. උඹලා මෙතෙක් කල් කරේ ඕක. කවදද ඕක කළා කෙලවරක් කරගන්න? කවදද කෑවහම ඇති වෙන්නේ? කවදද ලෙඩකට බෙහෙත් දාලා ඇති වෙන්නේ? ඔය ප්‍රශ්නේ විසඳුමක් නැහැ. තියෙන එකම විසඳුම තමයි ප්‍රශ්නේ මූලය හොයලා මේ උප්පත්ති ස්ථානයේ මූලය හොයලා. මොකද උඹලා ඉපදුනොත් ඔය ප්‍රශ්න වලට පිළියම් කර කර ඉන්න වෙනවා. ආ ඒක දෙකක් නැහැ. මේකේ මුල හොයාගන්න. මුල හොයලා මුලට බෙහෙත් කරගන්න. අන්න යෝනි හිස. බෙහෙත් කරගන්න කලින් බලාගන්න ඕන කොතනද මේ හිස තියෙන්නේ. අන්න ඒ වෙනින් උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. පටිච්චසමුප්පාද ධර්මය. මම අද පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කතා කරන්න යන්නේ නැහැ මෙතන. මොකද ඒක බර වැඩි. මේ අවස්ථාවට බර වැඩි. නමුත් පොඩි අදහසක් මම දෙන්නම් ඔබට. මොකද ඒ ටික ඇති පිළිමත. අවුරුදු 7 සෝතාපන්න වෙන්න පුළුවන් නම් අවුරුදු 70 ඉන්න ඔබට සෝතාපන්න වෙ බැරි වෙන්න හේතුවක් නැහැ. අනිත් අවුරුදු 7 සුනීතර සෝපාකර සෝතාපන්න උනේ මේ පටිච්චසමුප්පාදය ගැන ගැඹුරු විශ්ලේෂණයක් කරලා නෙමෙයි. උපතිස්ස පිරිවැජ්ජ සෝතාපන්න උනේ පද දෙකක් අහලා. උන්වහන්සේට පටිච්චසමුප්පාදයේ චක්‍රය දේශනා කරේ නෑ අවස්ථාවේ ජස්සදි මහ රහතන් වහන්සේ. යෝනි හිස මන ඉසිකාර කරා. මේ උප්පත්ති ස්ථානයේ කොහෙද? මොකේ උප්පත්ති ස්ථානය? මේ භවයේ උප්පත්ති ස්ථානය. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ භවය ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? උපාදානය. උපාදානය ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? තණ්හාව හින්දා. තණ්හාව ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? වේදනාව හින්දා. වේදනාව ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? ස්පර්ශයේ හින්දා. ස්පර්ශය ඇතිලා තියෙන්නේ මොකක් හින්දාද? සලආයතනයේ. සලආයතන ඇතිලා තියෙන්නේ මොකක් හින්දාද? නාම රූපේ. නාම රූප ඇතිලා තියෙන්නේ මොකක් හින්දාද? විඥානයේ. විඥානයේ සංකාරයේ හින්දා. සංකාරයේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව. අවිද්‍යාව මොකක් හින්දාද? ඔතන ඉරවෙනව නේද පොඩ්ඩ? ඇත්ත දැක්කේ නැති හින්දා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණේ නැති හින්දා. සම්බුදුරජාණන් වහන්සේලාගේ ආශ්‍රය හෝ උන්වහන්සේලාගෙන් ධර්මය අසාගත් පිරිස් කල්යාණ මිත්‍රයන් අපිට මුණ ගැහුනේ නැති හින්දා උන්වහන්සේලා මුණ ගැහුණු අවස්ථාවලත් උන්වහන්සේලාත් එක්ක වල්පල් කීව කීව හිටියා මිස උන්වහන්සේලාගෙන් සද්ධර්මය අහගත්තේ නැති හින්දා එනි අදත් ඕක කරගන්න එපා. චීවරයක් දාගත් උත්තමයේ දැක්කාම ගිහිල්ලා උන්වහන්සේගේ පාද නමස්කාර කළා අහන්න නිවන් දකින්න දහමක් දේශනා කරන ස්වාමීනේ කියලා. වත්තේ පොල් කැඩුවද කියලා අහන්න එපා. හරක බාන ගැන අහන්න එපා. මොකද එහෙමනම් අදත් ඔබ කරන්නේ එදත් ඔබ කරගත්ත දෙයම නෙවෙයිද? එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ අවිද්‍යාවටයි බෙහෙත් කරන්න ඕන කියන දේ තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ මහා ප්‍රඥාවට පහරුණ ධර්මයානේ. අවිද්‍යාවටයි බෙහෙත් කරන්න. මොකද අවිද්‍යාව? මේ ලෝකේ තියෙනවා පින්වුතුනි යථාර්ථය. ඒ තමයි සියලුම සංකත ධර්මය හේතුන් නිසා හටගත් සියලු ධර්මය අනිච්චයි දුක්ඛයි අනත්තයි. තමන්ගේ වශකේ මේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. හේතු තියෙන තාක්කල් පවතිනවා. හේතු නැති වෙනකොට ඒක විනාශ වෙලා යනවා. ඔබේ ජීවිතයත් එහෙමයි. ඔබේ දරුවොත් එහෙමයි. ඔබේ යාන වාහනත් එහෙමයි. මේ ෆෑන් එකත් එහෙමයි. මේ කයත් එහෙමයි. මේ මයික් එකත් එහෙමයි. දකින දකින දකින සියලුම දේ හේතුන් නිසා හටගන්නෝ හේතු නැති වෙන දවසට ඒව නැහැ විනාශ වෙලා යනවා. එහෙනම් එහෙ වූ සංකත වලට අපි ගිහිල්ලා එල්ලුණොත් ආසාවෙන් කැමැත්තෙන් ඒ හේතු වෙනස් වෙනකොට අර ඵලය වෙනස් වෙනවා නම් අපිට එදා උරුම වෙන්නේ මොකද්ද? දුක. ඉතින් ඒ ගැන දැන දැන මොකටද අපි ගිහිල්ලා එල්ලෙන්නේ ඒවල? ඔය ටික දැක්ක නැති හින්දා තමයි මෙතෙක් කල් ගිහිල්ලා නම් එල්ලුනේ. අපි දැක්කේ නැහැ ටික ওই ටික පින්මුතුනේ. ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අපිට දේශනා කරනකම් උඹලා මේ සැප කියලා හොය හොය යන්නේ මොකද්ද? ආස්වාදේ කියලා හොය හොය යන්නේ මොකද්ද? දුකක් ඇති වුණාම ඒකට කරන පිළියමර නෙමෙයිද පින්මුතුනේ සැප කියන්නේ? එහෙම නෙමෙයි නම් වෙන සැපක් ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද මට නම් තේරෙන්නේ නැහැ ඊට වඩා සැපක්. බඩගින්න ඉන්න එකාට කන්න දුන්නාම සැපයි නේද? ඌගේ බඩගින්න වැඩි වෙන තරමට කන්න දෙනකොට සැපයි නේද? එහෙනම් සැප වැඩි වෙන්න මොකක්ද අපිට කරන්න තියෙන්නේ? ඌව තව තව බඩගින්න දියන්න. නැද්ද? චූට බඩගින් ඉන්න එකනට කැම ටිකක් දුන්නාමද වැඩියෙන් සැප නැත්තම් හාමත ඉන්න එකට කන්න දුන්නාම? හාමත ඉන්න එකට කන්න දුන්නා. ඉතින් එහෙනම් මොකක්ද ඉතින් වෙලා තියෙන්නේ? ගොඩාක් දුක් විඳින එකනට ඒකෙන් මිදෙන්න යම් කිසි ක්‍රමවේදයක් දුන්නාම අන්න මහා සැපයක් දැනෙනවා යාට. ආශාවදයක්. ඔබට කරන්න මම කටයුත්තක් දෙන්නම් දෙන්නුතුනි. ඔබ දැන් සැපයි කියලා අල්ලගෙන ඉන්න දේවල් ටිකක් තියෙනවා. ඔබ අත්විඳින දේවල් ටිකක් මේක සැපයි, අරක සැපයි, යාන වාහන සැපයි, මගේ ගෙවල් දොරවල් සැපයි, මගේ දරුවෝ මට සැපයි, මගේ ඇඳුම් පැළඳුම් මට සැපයි, ටීවී එක බලන එක හරි සැපයි. ඔය සැපයි කියලා හිතන දේවල් අද ඉඳන් මම දැන් දේවල් දෙකක් කියව. එකක් තමයි අර කියපු එක්ස්කියුස් එක ආයි පාවිච්චි කරන්න එපා කියලා. මොකද්ද? හේතු වාසනාව නැහැ කියන්නේ. දෙවෙනි කාරණාව මෙන්න මේක. ඔබ සැපයි කියලා යමක් හිතනවා නම් මොකක් හරි දෙයක්, කෑමක් බීමක් ඕනම දෙයක්, ඇඳුමක් පැළඳුමක් පොඩ්ඩක් හිතලා බලන්න මේක සැප වෙලා තියෙන්නේ ඇයි කියලා. මේකේ සැප තව වැඩි කරගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි හිතමු මේ ෆෑන් එකෙන් දැන් ඔබට පොඩි යම් සිසිලක් සිසිලසක් ලැබෙනවා නේද? ෆෑන් එක ඕෆ් කරනවා නැත්තම් කරන්ට් යනවා කරලා මෙතන රස්නේ වැඩි වෙලා හිසේ ඉඳන් කකුල් දෙක දක්වා දාඩිය දාන්න පටන් අරගෙන දැන් දාඩිය ඇඟ දාඩියෙන් තෙත් වෙනවා කරලා එකපාරට ඔන්න කරන්ට් එක එනවා බං. කොහොමද සැප? සැප කණේ නේද? නැත්තම් ඒසී කාමරයකට ගියාම අවුවේ ඇවිදලා සැප නැද්ද? ඉතින් ඒසී එක නම් සැප. දිගටම ඒසී එක හිටියාම ගොඩක් සැපෙන්න එපයි. සැප අසීමිත වැඩි වෙන්න එපයි. එහෙම වෙන්නේ නැහැනේ. ටික වෙලාවක් ගිහිල්ලා ඊළඟට මොකද වෙන්නේ? ඒක දුක් වෙනව නේද? දුකක් වෙනව නේද ඊට පස්සේ? ඇයි දැන් මොකද අපි හොයන්නේ? දැන් මේ සීතල වැඩි මට දැන් උෂ්ණය ඕනේ. ඉතින් සැප නම් පින්වතුනි ඒසී එක ඒ එන සීතල වාතය ඒක වැඩියෙන් දෙන්න සැප වැඩි වෙන්න ඕනේ. කෑම දෙන්න සැප වැඩි වෙන්න ඕනේ. නමුත් බඩ බැලෙන්න කාපු එකට තව කන්න කිව්වොත් එමුට ඒක සැපයිද? දුකයි. ඇයි? දැන් මෙතන ඌණ පූර්ණයක් අවශ්‍ය නැහැ. ඌණතාවයක් තියෙනවා නම් ඒක පූර්ණය කරද්දී කෙනෙක්ට සැපක් දැනෙනවා. ඔන්න ඕකයි ශාස්ත්‍රඥ වහන්සේ අනිත්‍යතාවය කියලා දේශනා කරන්නේ. යමක් හේතු නිසා හටගන්නෝ ඒ හේතු නිරුද්ධ වෙද්දී ඵලය නිරුද්ධ වෙනවා. ඕකට ගිහිල්ලා අපි ඇලුනොත් තේරුම් ගන්න නැතුව මේ දෙයට මම ඇලෙන්නේ මොකක් හින්දාද? මේ ඌණය පූර්ණේ කරගන්න නේද මම මේ ආස වෙලා ඉන්නේ මේකට? ඔය ටික තේරුම් ගන්න නැතුව ඕකට ගිහිල්ලා ඇලුනොත් අර හේතු ටික වෙනස් වෙච්ච එක මම ඵලය වෙනස් වෙනවා. අන්න එදාට අපිට දුක් විඳින්න වෙනවා. අන්න ඒක උන්වහන්සේ කියුවේ අනිච්චයි දුක්ඛයි කියලා. ඉතින් ඔය වැඩ පිළිවෙල තේරුම් ගත්ත කෙනා ආයෙත් ඔය ටිකම කරන්න හදනවා නම් ඒක කිසිම තේරුමක් නැති වැඩක් නේද? අර්ථයක් සහිත වැඩක්ද අර්ථයක් රහිත වැඩක්ද? අර්ථ විරහිත වැඩක් නේද? අනර්ථයි. අනත්තයි. ඔන්න ඔය ටික දකින් නැතිකොට තමයි පින්වතුනි යමෙක් අවිද්‍යාවෙන් පසු වෙන්නේ. ඔය අවිද්‍යාවෙන් ඉන්න තාක්කල් දේවල් ගොඩනගනගා මේ සැපේ හොයනවා. හැබැයි ගොඩ නගන්නේ මොකද්ද? නොමැරෙන, නොබිඳෙන, නොකඩෙන දේවල්ද? නෑ, කැඩෙන, බිඳෙන, මැරෙන දේවල්. ඉතින් ඒවා කැඩෙන, බිඳෙන, මැරෙන මොකද වෙන්නේ? ආයෙ දුකටපත් වෙනවා. ඉතින් ඕක දැන දැන ආයෙ කරනවා. ඉතින් හැමදාම දුකෙන් එහෙනම් කොහොමද මේකෙන් ගැලවෙන්නේ? අන්න ඒක රුණවංශයේ දේශනා කරන ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔන්න ධර්මයේ තේරුම් ගත්තා. පටිච්චසමුපාද ධර්මයේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහෙන්ද? අනුධම්ම ප්‍රතිපදාව. ප්‍රතිපදාවක් දෙන උන්වහන්සේ අපිට ප්‍රැක්ටිස් කරන්න, ඇප්ලයි කරන්න, පාවිච්චි කරන්න, වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න. භාවිතා බහුලී කතා. මොකක්ද ඒ දෙන්නේ? ආර්ය අටංගි මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කළා. මේ දුක ඇති වෙන්නේ මේකයි. නිකන් දුක නෙමෙයි. ආර්යෝ දකින්න දුක. ඇති වෙන්නේ මෙන්න මේ නිසායි. ආර්යෝ දකින දුක කෙලවර කරන්නේ මෙන්න මෙහෙමයි. ආර්යෝ දකින දුක කෙලවර කරන්න පිළිපැදිය යුතු මාර්ගය මෙන්න මේකයි. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව දුන්නාට පස්සේ අපි මොකද කරන්න ඕනේ? දැන් ඔබ තේරුම් ගත්තද? නිවන් දකින්නෝ කියන්නේ රාග, ద్వේෂ, මෝහ, ශ්‍රේ වෙන තැනට වැඩ කටයුතු කරගෙන යන එකනේ පින්වතුනි. දැන් ඔබට හැමද අදින්නම් හැමදාම ඔබ කරන්න බැරිද? ඊට වඩා අද මගේ රාගය වැඩි වෙලාද, ద్వේෂය වැඩි වෙලාද, මෝහය වැඩි වෙලාද කියලා හොඳ කල්පනාකාරී ඉඳලා වැඩි වෙලා නම් අනිච්ච දුක්ඛ අනත්ත ධර්මයේ දදා ඒ රාගයට, ద్వේෂයට, මෝහයට පහර දෙන පහර දීලා ඊළඟ දවසේ අදට වඩා හොඳට ගත කරන්න කල්පනා කරලා හොඳට ගත කරනවා කියන්නේ මේ සර්වසම්පත් භුක්ති විඳිනවා කියන එක නෙමෙයි. රාග, ద్వේෂ, මෝහ තව තව ප්‍රහාර දෙනවා. එහෙම වැඩ කටයුතු කරනකොට ඔබ යන්නේ නිවන දෙසට. හිමින් ගියට කමක් නැහැ. ඉක්මන් ගමන කොහොමද කෙටින්නේ? හිමින් යන්න. නමුත් හරි මගේ යන්න. හයියෙන් ගිහලා නිකන් පයල ඉස්සර වැටෙන්න ඕනේ නැහැ. අපි මේ ජීවරේ දාගත්ත පිංගුතුනේ මේ එකපාරට උදේ පාන්දර නැගිලා ආනේ නිවන් පැවිදුනොත් හොඳයි නේද? එහෙම අවබෝධයක් නෙමෙයි. මං කියවනේ මගේ ගමන පටන් ගත්තේ කොයි කාලෙද කියලා. කොටිම පැවිදි වෙන්න අදහසක් ආවේ පින්වතුනි මීට අවුරුදු 3කට විතර කලින්. එදා ඉඳන් මේකට පුරුදු පුහුණු වුණා. පැවිදි වෙන්න මාස 6කට කලින් ඉඳන් එක වේලෙන් මම යපුනේ. පැවිදි වෙන්න මාස 6කට කලින් ඉඳන්. ඒ අතරෙත් මං ජිම් එකකටත් ගියා හැබැයි. ඇයි ඒ? මගේ උමනාවනේ මං දන්නවනේ පැවිදුනාට පස්සේ මම ජිම් එකේ බොඩි හදාගෙන මක් කරන්නේ නැහැ. අපේ ගෙදර කට්ටිය කියන ඔහොම කාලා බීලා හරියන්නේ නැහැ. හරියට කන්න ඕනේ. තුන් වෙල කාලා ඉන්න ඕනේ. ඒගොල්ලන්ට පෙන්වන්න නැහැ එක වෙලිනුත් කාලා ජිම් එකකටත් ගිහිල්ලා තින්න පුළුවන් කියලා. සියම රාජකාරී කටයුතු ඒ විදිහටම කරා. ගෙදර දොරේ වැඩ කටයුතු ඒ විදිහටම කරා. ඒ අතරේ ජිම් එකකටත් ගියා. සතියේ තුන් සැරයක් ජිම් එකකට ගිහිල්ලා පැයක් ගත කරලා දුවල කරලා අරව උස්සලා ඒ ඔක්කොමත් කරා පින්නවා. කරේ මගේ අඟ හදාගන්න නෙමෙයි. මේ පිරිසට තේරුම් කරලා දෙන්න. නෑ අපි මේ කෑම කන්නේ මේ දිවේ යෝමනාවට මිසක් මේ කය යෝමනාවට නෙමෙයි. දැන් එදා මම ඔප්පු කරලා පෙන්නුවා එක වේල හොඳටම ප්‍රමාණවත්. දැන් අද ඔකල එක වේලෙන්න මේ ඇපිලා ඉන්නේ. අපි ගුරු ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔක තව කරලා බලන්න කියලා. දෙයනේ පුළුවන් ඕක බැරි නෑ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ අපේ වයසට කට්ටියට මේ ශක්තිය අවශ්‍යයි. ඒ හින්දා හොඳට කන්න ඕනේ කියලානේ. මේ අපි ගාව පැවිදිලා ඉන්න අන්න අවුරුදු 8කට 10කට කොහෙද පුංචි සාමාන්‍ය වෙනම උන්වහන්සේ තකේ එක වෙලෙන් යැපෙන්නේ. පින්වතුනි මේ රාග, ద్వේෂ, මෝහ සහිත වූ මනසට මනස හැම වෙලාවෙම පිච්චෙනවා. මේ ඇඟ දවනවා. ඒ ඇඟ දවද්දී ඒ ගින්න නිවන්න තමයි අපිට මෙච්චර නිින්ද අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ පුච්චන පුච්චන කොට නැවත ඇඟ නැවත ප්‍රතිසංස්කරණය කරන්න තමයි මේ මෙච්චර ආහාර අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් තමන්ගේ ඇඟේ තමන්ගේ හිතේ රාග, ద్వේෂ, මෝහ අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යද්දී අවශ්‍ය කරන නිින්ද නිකම්ම අඩු වෙලා යනවා. ශාස්ත්‍රඥ වංශය පැය කීයද නිදාගත්තේ? පැය දෙකයි. උන්වංශයේ තරම් අපි වැඩ කරනවද? උන්වංශයේ හැතැම්ම ගණන් ගියේ අහසින් නෙමෙයි පයින් වැඩම කරේ. ආදර්ශයක් දෙන්න. සහ ඒ අනුව මග අතර තව තව පිරිස් හම්බෙලා උන්ව ඒ සියලු දෙනාට ධර්මයේ දේශනා කරන්න. අපිට පැතැම්ම දෙක පයින් යන අවශ්‍ය නැහැ. අපි මහතුරු අපිට ප්‍රවාහන පහසුකම් සපයනවා. නමුත් උන්වහන්සේ තනි වෙලෙන්න යපුනේ. උන්වහන්සේ අපි වචන අපි විනාඩියට වචන 40 50 කතා කරද්දී උන්වහන්සේ එක විනාඩියට වචන 512ක් දේශනා කරනවා. කොයිතරම් ශක්තියක් අවශ්‍යද ඒ වෙනුවේ? එක වෙලෙන්නේ. ඉතින් ওই ප්‍රතිපදාවට හුරු වෙන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ පින්වතුනි මේ ධර්මයේ තේරුම් අරගෙන නිවන් දකින්න. නිවන් දකින්නෝ කියන්නේ මේක. නිවන කියන්නේ මේක. උතනින් අපි පටන් ගත්තේ රාගය, ద్వේෂය, මෝහය ශය කරපු තැන. එහෙනම් දවසින් දවස අපි කරන කියන කටයුතු වලින් රාගය ශය වෙනවා නම්, ద్వේෂය ශය වෙනවා නම්, මෝහය ශය වෙනවා නම් අපි යන්නේ නිවන කරා. Taman විතරක් නෙමෙයි තව කෙනෙක් වුණත් එක වචනයක්වත් කියන්න එපා පින්වතුනි. තව කෙනෙක්ගේ රාගය වැඩි වෙන දෙයක්. ඒක හරි අපරාධ, හරි පව්. තව කෙනෙක්ගේ ද්වේෂය වැඩි වෙන අපි නිකන් ওই සම්ප්‍රප්ණලාප කතා කරන්නේ, නිකන් දේශපාලන කතා කියවන්නේ. අරුණ රට කෑව නේ බා කියලා කියන්නේ අර මනුස්සය ඇතුළේ තරහක් නෙමෙයි ඇති වෙන්නේ. අද තරුණ පිරිස ඔය Facebook ආදී ඔය කියන තාක්ෂණ පාවිච්චි කරමින් මිනිස්සු ගහගන්නේවා, මිනිස්සු මරාගන්නේවා, වෙඩි තියාගන්නේවා, කුලංකාගන්නේවා. පින්වුති ඔන්න ඕවා තමයි පෝස්ට් කරන්නේ Facebook කියලා. ඉතින් ඕවට ලයික් කර කර ෂෙයා කර කර ඉන්නවා. මොකක්ද ඒ කරන්නේ? මේ ද්වේෂය පතුරවන්නේ. තව කෙනෙක් තුල ද්වේෂයක් ඇති වුණොත් තමන් නිසා, ඒක තමන්ට පව්. එතකොට ඒක ෂෙයා කරාම එයාගේ යාළුවෝ 10 දෙනෙක්ට ගියා නම් දැන් ඔබ 11 දෙනෙක්ට දීලා තියෙනවා. එතනින් නවතිනවද? නෑ. ආයෙ ෂෙයා කරනවා. ආයෙ ෂෙයා කරනවා. එහෙනම් පටන් ගත්තට පස්සේ කෙලවරක් නෑ. මේ තාක්ෂණයත් එක්ක බින්දුනේ අපි කරගන්නේ පව් කන්දවල්, පව් මහ ගොඩවල්. ඒ වගේම තමයි පින් පැත්තට. ඔබ මේ ධර්ම දේශනාවක් ෂෙයා කරනවා නම් ඒක කෙනෙක් අහන්න වාරයක් වාරයක් වාරයක් ගන්න ඔබට පින් සිද්ධ වෙනවා. ඔබට කුසල රැස් වෙනවා. නිකම් වචන ටිකක් දාන්න ෆේබේ. ඔබට ඕන නම් ඔබ Facebook පාවිච්චි කරනවා නම් උදේ නැගිටලා දාන්න සම්මා සම්බුදු සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඕක කෙනෙක් ෂෙයා කළා තව කෙනෙක් හිතර යම් පහන් ප්‍රසාදයක් ඇති වුණා. පහන් හැඟීමක් ඇති වුණා. ඔබට අනන්ත අප්‍රමාණ පින් ඒක. ඔන්න ඕවට පාවිච්චි කරන්න ඕයි මෙවල. හරි. එතකොට අපි කතා කරා ධම්මානුධම්ම ප්‍රතිපදාව ගැන. දැන් මම මේ කියන්න අවශ්‍ය වුණේ පින්වතුනි, ඔය කියන කරුණු පහම ඔබ තුල මේ අවස්ථාවේ නැද්ද? සම්බුද්ධ ශාසනය ඔබට ලැබිලා තියෙනව නේද? ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය ඔබට අහන්න ලැබිලා තියෙනව නේද? එහෙනම් ඔබට ශ්‍රණ සම්පත්තිය තියෙනවනේ, කන් ඇහෙනවනේ, සිංහලත් තේරෙනවනේ, මේ කියන දේවල් ඔබට තේරෙනවනේ. සමාන පිරිස් ඉන්නවනේ පින්වතුනි, ද්විහේතුක පටිසන්ධියක් ලාභී. ඒ කියන්නේ ඒගොල්ලන්ට මානසික රෝග තියෙන අර සමහර දැක්කම පේන්නේ ඒගොල්ලන්ට කියන දේක් තේරෙන්නේ නැති දරුවෝ හිමින් ඉන්නේ. මොංගල් මොංගල් කියන වචනේ පාවිච්චි කරන්නේ ඒක සුසුද නැද්ද මන් දන්නේ නැහැ. නිග්‍රහය කර මන්ද බුද්ධික. ඒ ද්විහේතික ද්විහේතුක පරිසන්දි ලාභී දරුවෝ. සාපිරිස්. ඉතින් ඒගොල්ලන්ට කොච්චර කන් ඇහුණත් ධර්මයේ දුන්නත් තේරෙන්නේ නැහැ. නම් ඔබට තේරෙනවනේ. ඉතින් එහෙනම් ඔබට ශ්‍රණ සම්පත්තිය තියෙනවා. ඔබට කල්යාණ මිත්‍ර සේවනය ලැබෙනවා. ඔබට සද්ධර්මයේ ඇහෙනවා. නිවන් දකින සද්ධර්මයේ ඇහෙනවා. ඔබ කල යුත්තේ මොකක්ද? මේ දෙන ධර්මය යෝනිසෝ මනසිකාරය කරගන්න. ඔබේ අවිද්‍යාවට පහර දෙන්න මේක පාවිච්චි කරන්න. ඔබ යම් දෙයක් ඉච්ඡයි සුඛයි අත්තයි සුභයි කියලා අල්ලන් ඉන්නවනම් මේ දෙන ධර්මය අරගෙන අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන ධර්මතාවය තුලින් බලන්න. ප්‍රිය බව සිඳලා දකගන්න. පිලිසින්ද දකින්න. දැකලා ඒ ප්‍රතිපදාව ඔබ අනුගමනය කරන දවසින් දවස ප්‍රැක්ටිස් කරන්න. හිමින් යන්න. නමුත් හරි පාර යන්න. එහෙම කළොත් ඔබට ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් ඔය ටික ඔබට ඊළඟ දේශනාවෙදි කරන්න පුළුවන්. දෙකේ මම මතක් කළේ මට අවශ්‍යුනේ ඊළඟ බොහොම සාරවත් වූ දේශනාවක් එනවා. ඔබට අවශ්‍ය කරන පසුබිම සලසලා දෙන්න. මොහතකවත් හිතන්න එපා ඔබට මේක කරගන්න බෑ කියලා. ඔබේ වයස මොකක් වුණත් කමක් නෑ. හොඳට සාවධානයෙන් දේශනාව අහගන්න. මේ කියපු ටික කරගන්න. මේ සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් මේ අවස්ථාවේ මේක ඵලය ගත්තේ නැත්නම් පින්තුනි නැවත වාරයක් එනකන් බලාගෙන ඉන්න එපා. ඒක එන්නේ නැහැ. මට එන්නේ නැහැ. ඔබට එනවද නැද්ද කියලා එනවා හිතාගන්න. එහෙනම් ඒ අනුව කටයුතු කරගන්න. අපේ අම්මට කිව්වේ මම, අම්ම ඉතින් මට ඒ වගේ දායාදයක් ලබා දීලා තියෙනවා නම් අම්මලා මට මේ දීලා තියෙන දායාදේ තමයි මට 6-4 උගන්වලා, සිංහල භාෂාව උගන්වලා, බෞද්ධ ආභාෂය ලබලා දීලා, හොඳට අධ්‍යාපනය ලබලා දීලා, හොඳ මිතුරුන් ඇසුරු කරන්න නිසුරු කරන්න කියලා මට ඒ අවස්ථාව සලසලා දීලා, ඔච්චර දෙයක් මට දීලා මට අද තේරෙනවා නම් සම්බුද්ධ ශාසනය තරම් වටින වෙන දෙයක් නැහැ කියලා. ඒකෙන් මම ප්‍රයෝජනේ ගන්නෙ නැතු මේ ජීවිතේ. අමර මහන්සියනේ මේ ජීවිතය හදන්නනේ. මේ වටිනාකමක් තියෙන ජීවිතයක් නිර්මාණය කරන්නනේ. ඕකෙන් මම ගතියුතු ප්‍රයෝජනේ ගන්නෙ නැතුව ඔහේ නිකන් අනිත් හැම දිනාම කරන දේ, අනිත් හැම ළමයෙක්ම කරන දේ කරලා නිකන් මැරුණොත් එහෙම. අර දුන්න දෑවැද්දට මං කරන්නේ නිග්‍රහයක් නේද? ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව විනාශ කරන දානව හා සමාන දෙයක් නේද? එහෙනම් මම මේ කරගන්නේ. ඉතින් ඔන්න ওই කාරණා තමයි මම අම්මලා දා පැහැදිලි කරන්නේ. ඉතින් ඒකට ඉතින් ආය කියන්න දෙයක් නැහැ ඊට පස්සේ. ඉතින් මම කියන්නේ අම්මා මට දුන්න 10 අතර වටිනාකමක් එකතු කිරීම සඳහා තමයි මම මේ ගමන යන්නේ. හොඳයි පුතේ. එහෙනම් ඒ විදිහට අපි කටයුතු කරගමු. මොන දැන ඉදලන් පස්සේ එකක් දැස් වෙනවා තියෙනවානේ. අවසාන වශයෙන් පුතේ ඔබට මතක් කරන්නේ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. මට බෑ කියලා තැන නම් ඉන්නපා කවුරුවත්. බෑ කියලා අතහැරලා දාන්න එපා මේක. ඔබ එහෙම කරොත් ඔබේ ශාස්ත්‍රඥ වහන්සේගේ මූණ දිහා බලාගෙන කියන්න. ඔබට එහෙම හිතෙනවා නම් කියන්න. ඔබට බෑ කියලා හිතෙනවා නම් ශාස්ත්‍රඥ වහන්සේගේ මූණ දිහා බලලා කියන්න. ශාස්ත්‍රඥ වහන්ස ඔබ මං වෙනුවෙන් සාරා සංකේ කල්ප ලක්ෂයක් දුක් විඳා. අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරා. නමුත් ඔබේ වහන්සේගේ මූණ දිහා බලාගෙන මම අද කියනවා ඔබ වහන්සේ කරපු කිසිම දෙයක් මට වැඩක් නැහැ කියලා. පුළුවන් නම් කියන්න. පුළුවන් නම් කියලා ඊට පස්සේ අතහැරලා උන්වහන්සේගේ මූණ දිහා බලලා කෙලරොඩ ගැහුවා වගේ හඩක් කියනවා. ඔබට පුළුවන් නම් කරලා බලන්න. හොඳයි. එහෙනම් පිටුතුනේ මේ සද්ධර්ම දේශනාව දේශනා කරපු සහ අසා සිටියෝද සියලු දෙනා ඔබත් සියලු දෙනා මේ රස කරගත්තා වූ සියලුම පුණ්‍ය බල ශක්තිය මේ ගෞතම සම්බුද්ධ ශාසනය දීම අජරාමර අමා මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කරා. සාදු සාදු. Thank you.